Sādhu, sādhu, sādhu. Buddham, buddham, buddham, vande. Dhammam, dhammam, dhammam, vande. Sangham, sangham, sangham, vande. Buddham, dhammam, sangham, vande. Samanta chakravalesu atra gacchantu devata. Sandhammam munirajas sunantu sagga mokkhadam. Dhamma savana kalo ayam badanta. Dhamma savana kalo ayam badanta. Dhamma savana kalo ayam badanta. Namo tassa bhagavato arahato samma sambuddhansa. Namo tassa bhagavato arahato samma sambuddhansa. Namo tassa bhagavato arahato samma sambuddhansa. Disahime dhamma katang sunantu, disahime yunjantu buddha sasane. Disahime te manuje bhajantu, ye dhamma manvayanti payogo. Gauravaniya, Nayaka Swamindiran Vahanse Pradhana, Pujaniya Mahasangharatne Navasarayi. Dr. Lasika Siniveratna Mahatma Aget, Dr. Chandrika Siniveratna Mahatma Aget, Nivasehi, Tamangya Adaraniya Demaupiyam Peramuniya Tabagena, Varsika Vasidu Perana, Dharma Charikamaya Vedasatahanehi, Dharma Desanavai Me Siduvenni. Pinnutuni, Ape Jeevitha Desa Kalpana Kala Balanamita, Ape Hamadenekma, ඉතාම භාග්‍ය සම්පන්න වටිනා ජීවිත ලබාගත් අය ලෝකේ අනිත් මිනිසුන් එක්ක සසඳලා බලනකොට අපේ ජීවිතේ හුඟා ජයග්‍රහණ ලැබපු අය ඒක පිනතුනේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අවුරුදු 40ක 50ක ජීවිතයක සාර්ථකත්වයක් කියලා ලෝකේ මිනිස්සු එහෙම තමයි හිතන්නේ නමුත් පිනතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන්න අය හැටියට අපිට වඩා ගැඹුරින් මේ දෙස බලනවා කෙනෙක්ගේ ජීවිතයක සාර්ථකත්වයේ කියලා කියන්නේ මේ අවුරුදු 50ක 60ක උත්සාහයක ප්‍රතිඵලයක් විතරක් නෙවෙයි. අපි සසර බොහෝ කාලයක් මේ තත්ත්වේ ලබන්න අපේ දාන ආදී පින්දහම් කරපු අය. ඒ වගේම ඒ පින්කම් කරන අතරේ හුඟක් ප්‍රාර්ථනා කරපු අය. මනුෂ්‍ය ජීවිතයක් ලබන්න, සම්බුද්ධ ශාසනයක් ලබන්න, ඒ වගේම කල්යාණ මිත්‍රයන් ලබන්න, වාසනාවන්ත මව්දෙමව්පියන් ලබන්න අපි සසර හුඟක් ප්‍රාර්ථනා කරලා තියෙනවා. අන්නේ ප්‍රාර්ථනාවන්හි ඉෂ්ට විපාක හැටියට තමයි මේ සියලුම සම්පත් අපි ලබලා තියෙන්නේ. අපි ජීවිත දෙස බලන විට අපි වගේම ජීවිතයේ උත්සාහ කරපු බොහෝ දෙනෙක් ඉන්නවා. ඇතැම් විට අපිත් එක්ක ඉගෙන ගත්තෝ අය අපි දන්නවා හුඟක් වෙහෙස මහන්සි වෙ නැති ජීවිත ජය ගන්න. අපි වගේම මහන්සි වෙ නැති. නමුත් ඒ බොහෝ දෙනෙකුට මේ තත්ත්වයට එන්නට බැරි වුණා. ඒ අතරින් ඉතාම සීමිත පිරිසක් තමයි ඔබ ලබපු මේ අධ්‍යාපන මට්ටම වෘත්තීය මට්ටම මේ සීලම දේවල් ලබා ගත්තී. ඒක පින්නතුනේ කාතිකින් ඔබේ උත්සාහය අනිත් අතින් සසර ඔබ කරපු පුණ්‍ය මහිමේ කානිසංසය. ඒ සියල්ලටම වඩා පින්නතුනේ අපි ජීවිතේ ලැබපු වටිනාම දේ තමයි සම්මා සම්බුද්ධ ශාසනයක් කියලා කියන්නේ. ඒ සම්මා සම්බුද්ධ ශාසනයක තමයි සැබවින්ම අපට අපේ ජීවිතේ වටිනාකම අපට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. අපේ ජීවිතේ වටිනාකම ඉහළටම දිනු කරගන්න පුළුවන්කම තියෙන්නේ මේ සම්බුද්ධ ශාසනයක් තුළමයි. විශේෂන පින්නතුනි ලෝකයේ මිනිස්සු සාර්ථකත්වයේ කියලා කියන්නේ ඉහළ රැකියාවක් ලබාගෙන මානසික ඉහළ වැටුපක් ලබාගෙන බොහොම සුවපහසු gedaraක ඉඳීම තමයි බොහෝ දෙනෙක් ජීවිතයේ සාර්ථකත්ව විදිහට දකින්නේ. ඒ වගේම ජීවත් වෙලින කාලේ හොඳ පහසුකම් වලින් ජීවත් වෙනවා නම්, ඥාති මිත්‍රාදීන් සමග හුඟාකල් සතුටෙන් සමගින් ජීවත් වෙනවා නම් බොහෝ දෙනෙක් හිතන්නේ ජීවිතේ සාර්ථකයි කියලා. ඒක තමයි ලෝක සම්මත ක්‍රමය. නමුත් බෞද්ධයන් හැටියට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන අය හැටියට අපේ ඊට වඩා නුවණින් ගැඹුරින් අපේ ජීවිත දෙස බලනවා. ලෝකේ බොහෝ දෙනෙක් ඉන්නවා හොඳට රැකියා කරන අය. බොහෝ දෙනෙක් ඉන්නවා මේ වගේ ගිය දොර හදාගෙන ඉන්න අය. බොහෝ දෙනෙක් ඉන්නවා තමගේ අම්මට තාත්තට සලකන අය. බෞද්ධයන් විතරක් නෙවෙයි. අබෞද්ධ අයත් සත්පුරුසය ලෝකේ අම්මට තාත්තට සලකනවා. ඒක විශේෂත්වයක් නෙවෙයි පින්නතුනි. නමුත් අපි කල්පනා කරලා බලන්න ඕන අපේ ජීවිතයේ හැබෑ වටිනාකම විශේෂත්වය මොකද්ද කියලා. මොකද මේ විශේෂත්වය? අපි මේ වගේ ලස්සන ගෙදරක ඉන්න ගමන් අපට පුළුවන් නම් අපේ හිත දිනු කරගන්න, අපට ඊළඟට සසරේදී ලැබෙන ගෙය මේට වඩා ඉහළ තැනක් කරගන්න පුළුවන් නම් මේ ගෙදර වාසය කරන ගමන් අන්න ඒක අපේ සාර්ථකත්වය කියලා කියන්නේ. අපේ අම්මට තාත්තට ආහාර පාන ආදීන් බෙහෙත් වලින් අපි සලකන ගමන් අපට පුළුවන් නම් ඒ අම්මා තාත්තගේ හිත දිනු කරලා ඊළඟ ආත්ම භාවයට යන තැන මේ ලැබපු තත්ත්වයට වඩා සුගතිගාමී තැනක් කරන්න අපේ ඍජු මැදිහත් වීමෙන් අන්න ඒක තමයි සාර්ථකත්වය කියලා කියන්නේ. ඒ නිසා අම්මට තාත්තට ආහාර පාන ආදීන් සැලකීම විතරක් නෙවෙයි, ඒ අය පින් කරපු වැත්තන්, ඒ අය නැවතත් මනුස්ස ලෝකෙට දිවි ලෝකෙට යන්න පුළුවන් ඇතැම් විට. නමුත් අපේ උත්සාහය මත, අපේ කැපවීම මත අපට පුළුවන් නම් ඒ අය යන්න ඉන්න සුගතියටත් වඩා ඉහළ තැනකටපත් කරන්න. ඇත්තටම අන්න ඒක තමයි අපි අපේ දෙමව්පියන්ට කරන ලොකුම උපකාරය. ඒ විතරක් නෙවෙයි, අපිත් එකට ජීවත් වෙන අපේ දරුවන් වෙන්න පුළුවන්, ස්වාමි භාර්යාවන් වෙන්න පුළුවන්, ඒ ඇත්ත එකට සතුටෙන් අධ්‍යාපන කටයුතු දිනු කරලා හොඳට ආහාර පාන අනුභව කරලා හොඳ ලස්සන සුරක්ෂිත ප්‍රදේශයක හොඳ ස්කීම් එකක ඉන්න එක ලෝකේ සාමාන්‍ය දෙයක්. නමුත් අපි ඊටත් වඩා නොනින් බුද්ධිමත්ව කල්පනා කරලා බලනවා. ඒ අපිත් එකට ඉන්න අය පින්නතුනේ හැමදාම එකට නැහැ අපිත් එක්ක. බොහොම ටික කලයකට ඉන්නේ. දැන් ඔබ අපි මේ විදිහට හමු වෙලා ඉන්නවා අවුරුදු 10ක් ගත්තොත් අපි මෙතන ඉන්නා ගිය හුඟක් අය අඩු වෙලා. තව අවුරුදු 25ක් ගත්තොත් ඊටත් වඩා අඩු වෙලා. අවුරුද්ද උඩරිම 50ක් ගත්තොත් අපි මෙතන ඉන්න කවුරුත් එක එක පළාත් වලට ගිහිල්ලා. මේක හරියට පින්නතුනි අපි මේ ෆ්ලයිට් එකකදී හම්බුණා වගේ. ෆ්ලයිට් එකක පැය ගාණක් ඉන්නවා ඉඳලා බැහැල එක එක පළාත් වලට කට්ටි යනවා. අන්නේ වගේම තමයි පිනතුනි අපි මේ සසරට ආපු ගමනට සාපේක්ෂව මේ අවුරුදු 50ක් 60ක් නෙවෙයි අවුරුදු 100ක් හිටියත් අර ෆ්ලයිට් එකේදී හමු වෙච්ච කාලය වගේ. ඒ නිසා අපේ සාර්ථකත්වය කියලා කියන්නේ මේ ඉන්න කාලේ අපි අපේ යහළ මිත්‍රාදීන්ට ඥාතීන්ට ආහාර පාන ආදීන් ඇඳුම් පැනඳුම් වලින් උදව් කරන විතරක් නෙවෙයි, ඒකට ඉන්න කාලේදී අපට පුළුවන් නම් එයාගේ හිත දියුණු වෙන්න, එයාගේ ප්‍රඥාව දිනන උදව් කරන්න, එයාගේ සසර ඊළඟ භවයට පත් වෙන අවස්ථාවේ මීට වඩා සුගතිගාමි වෙන්න පුළුවන් තැනකට අපට එයාට උදව් කරන්න පුළුවන් නම් පින්නතුනි අන්න ඒක තමයි ජීවිතේ සාර්ථකත්වය කියලා කියන්නේ. ඒ නිසා ලෝකයේ මිනිස්සු බලන විදිහට නෙවෙයි බුදුදහමෙන් බලන්නේ, ඊට වඩා ගැඹුරින් බලන්නේ. ඒ වගේම පින්නතුනි කෙනෙකුට අපට පුළුවන් මුළු ජීවිත කාලයම යම්කිසි තැනැත්තේ අපේ අම තාත්ත හරි දරුවන් හරි ඒගොල්ලන් කැමති ඔක්කොම දේවල් දීලා අධ්‍යාපනයේ රැකිරක්ෂා ආහාර පාන ගියක් කරන් දීලා ඉඩමක් කරන් දීලා මේ සියල්ලක්ම කළා අපට පුළුවන් වුණා කෙනෙකුට අවුරුදු 100ක් සලකන්න කිසිදු දුකක් නැති වෙන විදියට. පින්නතුනි කෙනෙකුට අවුරුදු 100ක් අපි සලකුවත් අපි මේ සසර ආපු ගමනට සාපේක්ෂව ඒ අවුරුදු 100 ප්‍රමාණය කොච්චරද දන්නවද? හරියට එක දවසක එක බත් වේලක් දුන්නා වගේ. කෙනෙකුට අපි අවුරුදු 100ක් සියලුම පහසුකම් සැලසුවත් අපි සසර ආපු ආත්ම භාවයට සාපේක්ෂව සහ අපි ඉදිරියට යන්න තියෙන ආත්ම භාවයට සාපේක්ෂව අවුරුදු 100ක් කෙනෙකුට සැලකුවත් ඒ සැලකීම හරියට දවසක එක වේලක් කෑම ටිකක් දුන්නා වගේ. මෙන්න මේ විදිහට තමයි පින්නතුනි අපේ ජීවිත දෙස බුදුදහමින් බලන්නේ. ඒ වගේමයි පින්නතුනි අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ පිරිසක් රැස් වුණාම හුඟක් සතුටෙන් ඉන්න පුළුවන් නම්, ඒ වගේම අපට පේන ඇහැට පේන ලස්සන රූප දකිනකොට, කනට හොඳ මිහිරි ශබ්ද අහනකොට, ඇඟට හොඳ සුව පහසු දේවල් ලැබෙනකොට අපි කොයිතරම් දුරට සතුටෙන් ඉන්නවාද කියන එක මතයි ලෝකයේ මිනිස්සු කෙනෙකුගේ සාර්ථකත්වය බලන්නේ. අපි ප්‍රියමනාප රූප ශබ්ද ආදී ලැබෙනකොට කෙනෙක් කොයිතරම් දුරට සතුටෙන් ඉන්නවාද කියන එක මතයි ලෝකයේ මිනිස්සු කෙනෙකුගේ සාර්ථකත්වය බලන්නේ. පින්නතින බුදුදහම එහෙමද බලන්නේ? බුදුදහම කොහොමද බලන්නේ? බුදුදහම කෙනෙකුගේ සාර්ථකත්වය බලන්නේ පින්නතුනි, යම් කිසි කෙනෙක් අකමැති රූප පේනකොට, අකමැති ශබ්ද අහනකොට, තමන් අකමැති අප්‍රිය ස්පර්ශ, ගඳ සුවඳ, රසයන් අරමුණු හිතට නරමුණු මෙන්න මේව එද්දි තමන් අකමැති දේවල්, අන්න ඒ අකමැති දේවල් හමුෙහි යම් කිසි කෙනෙක් කොයිතරම් දුරට හිතේ පීඩනයක් අඩුවෙන් ඉන්නවද? කොයිතරම් දුරට බාහිර කෙනෙක්ගේ ක්‍රියාවකින් අපේ හිතට පීඩාවක් එන ගතිය අඩුයිද? කොයිතරම් දුරට වෙනත් කෙනෙකුට අපේ හිතේ ලස්සන, අපේ හිතේ පැහැපත් බව, අපේ හිතේ සතුට යම්කිසි කෙනෙකුට පැහැරගන්න බැරිද? ඒ වගේම යම්කිසි කෙනෙක් අපේ හිතරිදෙන දෙයක් කිව්වොත්, ඒ හිතරිදෙන දේ තුලින් අපේ හිතේ කොයිතරම් දුරට හිතේ පීඩනයක් ඇති නොවුනාද? ඒ ගැන හිතනකොට තමන්ගේ හිතේ සතුට කොයිතරම් අඩු නොවුනාද කියන කාරණය මතයි බුදුදහමට අනුව කෙනෙක්ගේ සතුට සාර්ථකත්වය බලන්නේ. ඒ නිසා පින්නතුනි, කෙනෙක් විඳින භෞතික සැප සම්පත් අනුව නෙවෙයි කෙනෙක්ගේ සාර්ථකත්වය බලන්නේ. කෙනෙක්ගේ සාර්ථකත්වය බලන්නේ කොයිතරම් දුරට චිත්ත පීඩා අඩු කෙනෙක්ද කියන එක මතයි. ඒ වගේම කොයිතරම් දුරට වෙනත් කෙනෙක්ගේ රූපයකින්, ශබ්දයකින්, ගඳ සුවඳ ආදී දෙයකින් තමන්ගේ හිතට පීඩාවක් ඇති නොවනවාද කියන කාරණය මතයි කෙනෙක්ගේ සාර්ථකත්වය බුදුදහමින් බලන්නේ. අන්න ඒ தත්ත්වය තුල පිනතුනි, ජීවිතයේ වටිනාම දේ තමයි මෙන්න මේ ඉලක්කයට යන්න නම් අපේ ජීවිතයට ලබාගත යුතු ප්‍රධානම කාරණේ විතර බුදුදහමේ දකින්නේ සම්මා දිට්ඨිය, මනා දැක්ම, right understanding, ඥානය, ප්‍රඥාව, නිවැරදි දැක්ම. මෙන්න මේ නිවැරදි දැක්ම සම්මා දිට්ඨිය ලැබෙච්ච තරමට තමයි අපේ ජීවිතය තුළ මෙන්න මේ බාහිර දේවල් වලින් එන චිත්ත පීඩා අපට අඩු වෙන්නේ. සාමාන්‍ය ලෝකයේ කෙනෙක්ගේ ලක්ෂණය තමයි සතුටෙන් ඉන්නේ ලෝකේ ඉන්නවා. හැබැයි ඒ සතුට කියන එක පින්නතුනි ඉපදිලා අවුරුදු 20 30 40 යනකම් බොහෝ දෙනෙක්ගේ සතුට වැඩි වෙනවා. වැඩි මොනත් අවුරුදු 50 යනකම් සතුට ටිකෙන් ටික වැඩි වෙනවා. නමුත් පින්නතුනි 50-55 හැරෙනකොට, ජීවිතය අනිත් පැත්තට හැරෙනකොට, ටික ටික තමන්ගේ රූපය වෙනස් වෙනකොට, ටිකෙන් ටික තමන්ගේ ළඟම ඉන්න ඥාතීන් එක්කෙන දෙන ජීවිතයෙන් සමු ගන්නකොට, ටිකෙන් ටික තමන්ගේ ළඟම ආදරෙන් හිටිය දුව දරුවන් ඈතට යනකොට මොකද වෙන්නේ? ටිකෙන් ටික අර තිමිච්ච සතුට අඩු වෙනවා. මේක තමයි ලෝකේ කොයිතරම් ධනයක් ලැබපු කෙනෙක් වුණත්, කොයිතරම් අධ්‍යාපනයක් ලැබපු කෙනෙක් වුණත්, කොයිතරම් කීර්තියක් ලැබපු කෙනෙක් වුණත් කෙනෙකුගේ ජීවිතයෙන් දැස බලන්න තියෙන ලක්ෂණය බුදුදහම කියලා කියන්නේ පින්නතුනි මේ தත්ත්වය සම්පූර්ණ වෙනස් කරන ධහමක්. බුදුදහම කියලා කියන්නේ පටිසෝතගාමී ධහමක්, උඩුගම් බලන ධහමක්, ගංගාවේ උඩට පිහිනනවා වගේ. ලෝකයේ අනිත් හැමදේම අනුසෝතගාමී දේවල්, ගංගාවේ පහළට ගලාගෙන යනවා වගේ. ඒ නිසා බුදුදහම තුළින් සාර්ථකත්වය කියලා කියන්නේ ජීවිතේ එන්න එන්න මේ තැනත්තාගේ සතුට වැඩි වෙනවා. එක පැත්තකින් ඒ තැනත්තා ටිකෙන් ටික මහලු වෙනවා, ඇස් දෙකේ පෙනීම අඩු වෙනවා, කන් දෙකේ ඇහිම අඩු වෙනවා, ඥාතීන් ටිකෙන් ටික වියපත් වෙනවා, දුරස් වෙනවා, මෞද්‍යමාපියන් මිය යනවා. මෙන්න මේ කාරණා සිදු වෙද්දී ඒ තැනත්තාගේ ජීවිතය අඛණ්ඩව සතුට වැඩි වීම යන ගමනක් වෙනවා. මෙන්න මේක තමයි පින්නතුනි බුදුදහම තුලින් අපට ලබා දෙන අවබෝධය. මෙන්න මේ අවබෝධය ලබා ගත්තොත් තමයි පින්නතුනි අපි ජීවිතේ සාර්ථක වෙන්නේ. ඒ වගේම කාරණයක් තමයි පින්නතුනි ලෝකේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ මේ ධහමෙන් ප්‍රයෝජන ගන්නට ඕන අපි අපේ දරුවන්ගේ, ඥාතීන්ගේ වැඩ කටයුතු ඔක්කොම ඉවර කළයි මේ ධහම අහන්නට ඕන, ඒ ධහම පුරුදු පුහුණු කරන්න ඕන කියලා බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ. ඇයි ඒකට හේතුව? බොහෝ දෙනෙක් ධර්මය කියලා හිතන් ඉන්නේ මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්න තියෙන වැඩ පිළිවෙලක් කියලා. නමුත් පින්නතුනි ඊට වඩා බුදුදහම කියලා කියන්නේ මේ ජීවිතය තුළම සතුට වැඩි කරන ධහමක්. මේ ජීවිතය තුළම එදිනෙදාම තමන්ට ජීවත් වීම සඳහා තියෙන මඟ වියදමක් වගේ. ඔබ දන්නව ඔබ අධ්‍යාපනය ලබන කාලේ ඔබ කවදාවත් කිව්වද මම ගෙදර අනිත් ඔක්කොම වැඩට ඉවර කළා මගේ එක්සෑම් ටික කරනවා විභාග ටික කරනවා මගේ මම විශ්වවිද්‍යාලය යන්නේ ගෙදර වැඩ ඔක්කොම ඉවර කළා ඉතින් පස්සේ කාලේ අවුරුදු 50කට ගිහිල්ලා පුළුවන් ඉතින් කැම්පස් යන්න කියලා. එහෙම හිතුවද අපි? අපි එහෙම කවදාවත් හිතුවේ නැහැ. ඇයි ඒකට හේතුව? අපි දන්නව ඒ අධ්‍යාපනය ලැබුවොත් තමයි හොඳ වෘත්තියක් ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඒ රැකියාව ලැබුවොත් තමයි ජීවිතේ සාර්ථක වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ රැකියාව ලැබුවොත් තමයි මෞද්‍යම අපි යන සලකන්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ වගේ කරුණු අපි ජීවිතේ හොඳින් මැනවින් නුවණින් තේරුම් ගත්තා. ඒ නිසා පින්නතුනි ජීවිතය අපි අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දුන්නා. පින්නතුනි අන්නේ වගේම තමයි ඊටත් නොදෙවෙනි විදියට අපි ධර්මය අහන්නට ඒ ධර්මය ප්‍රගුණ කරන්නට අපේ ජීවිතය කැප කරන්නට ඕන. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි පින්නතුනි එකක් මේ දහම කියලා කියන්නේ සාන්දෘෂ්ටික දහමක්, අකාලික දහමක්, මෙලවදීම ආනිසංස තියෙන ඉතාම ඉක්මනින් ප්‍රතිඵල තියෙන දහමක් මේක. ඒ විතරක් නෙවෙයි මේ දහමේ ප්‍රයෝජනේ තමන්ට විතරක් නෙවෙයි තමන්ගේ ළඟම ඥාතීන්ට මේ දහම් වරප්‍රසාදය අපි ලබා දෙන්නට ඕන. ඇයි එහෙම කියන්නේ? අද අපිත් එක්ක එකටින ඥාතීන් අපේ අම්මා තාත්තා තව කාලයක් යනකොට අපේ ළඟ නැහැ. ඒගොල්ලන් නැති වෙච්ච කාලෙක කෙනෙකුට කියන්න පුළුවන් අපි පින්කමක් කළා දානයක් දීලා පින් අනුමෝදන් කරනවා කියලා. නමුත් වෙනතුනේ ඒක විතරක් නෙවෙයි අපෙන් කරන්නට ඕනේ. ඊට වඩා ඒ අය ජීවත් වෙන කාලේ හැකිතාක් දුරට ඒ අය මනස දිනන අපි උදව් කරන්න ඕන. අන්න එහෙම වුණොත් තමයි අපි මේ ජීවිතයෙන් සැබෑ ප්‍රයෝජනය ගන්නවා වෙන්නේ. එනිසා පින්නතුනේ ඒ සඳහා ප්‍රයෝජනවත් වන දේශනාවක් තමයි අද අප මාතෘකාවසින් තෝරාගත්තේ. මේක ටිකක් සංකීර්ණ මාතෘකාවක්, විවාදාපන්න මාතෘකාවක්, ප්‍රශ්න හුඟක් නැගෙන්න පුළුවන් මාතෘකාවක්. හැබැයි එහෙත් පින්නතුනේ අපිට හුඟක් මේ මාතෘකාවෙන් ප්‍රශ්න නැගෙනවා, ඒක හරි. නමුත් ඒ නැගෙන ප්‍රශ්න වඩාත්ම අර්ථවත් ප්‍රශ්න වෙන්නට ඕන. ඒ නැගෙන ප්‍රශ්න අපේ දුක නිවීම සඳහා හේතු වන ප්‍රශ්න වෙන්නටත් ඕන. දැන් බොහෝ දෙනෙක් ධර්මය ගැන නොයෙක් විදිය ප්‍රශ්න අහනවා. හැබැයි ඒ අහන බොහෝ ප්‍රශ්න පින්නතුනේ අපේ මානසික ගැටලු නිරාකරණය කරන්න අහන ප්‍රශ්න නෙවෙයි. ඒ නිසා අපේ ධර්මයෙන් ප්‍රශ්නයක් අහනකොට බලන්නට ඕන ඒ අහන ප්‍රශ්නයෙන් කොයිතරම් දුරට අපේ හිතේ ලෝභ ද්වේෂ මොහ අඩු වෙනවාද කියන කාරණේ. අන්න ඒක ඉලක්ක කරගෙන ඕන අපි ප්‍රශ්න අහන්නේ. එහෙමනොත් තමයි අපි අහන ප්‍රශ්නේ වඩාත්ම සාර්ථක පිළිතුරකට අපට යන්න පුළුවන්කම තියෙන්නේ. අද අප සාකච්ඡා කරන්නේ ත්‍රිපිටකයේහි මජ්ක්‍ධිම නිකායේ තියෙන අඟුලිමාල සූත්‍රය. අඟුලිමාල කියලා පස්සේ කාලේ ප්‍රසිද්ධ වෙච්ච ස්වාමීන් වහන්සේගේ ජීවිත චරිතය ගැන තියෙන ප්‍රධාන සූත්‍රය තමයි අඟුලිමාල සූත්‍රය කියලා කියන්නේ. මේ අඟුලිමාල කියලා කියන්නේ පින්නතුනි කුඩා කාලේ අම්මා තාත්තට හොඳට කීකරුව හිටිය ළමෙක් නේ. ඒ විතරක් නෙවෙයි මොහු උපදිනකොටම දැනගත්ත මොහු අතින් ලොකු මිනිස් ඝාතනයක් සිදු වෙනවා කියලා. ඒ නිසා අම්මා තාත්තා මෙයාට නම තිබ්බේ අහිංසක කියලා. පුතේ ඔබේ නම අහිංසක, කාටවත් හිංසාවක් කරන්න එපා කියලා නම තිබ්බේ. දැන් කාලේ උනත් පින්නතුනි නම් තියන්නේ ඒ වගේ අදහසින්. දැන් සමහර අය කියනවා ඇතැම් විට නම් තියනවා ශාන්ත කියලා, නැත්නම් ශාන්ති කියලා. කෙනෙක් කියනවා යාගේ ළඟ කිසිම ශාන්තකමක් නැහැ කියලා බනිනවා. නම් තියපු අයටත් බනිනවා. පින්නතුනි එහෙම නෙවෙයි. ඒ නම තියන්නේ යා ඉවසීම අඩු නිසාම දන්නව උපතින්ම. ඒ නිසා යාගේ ප්‍රාර්ථනාවක් කරනවා අනේ පුතේ දුවේ හොඳට ඉවසන්න, ඔයාට නම තිබේ ශාන්ත කියලා, ශාන්ති කියලා, ඒ වගේ කියන්නේ. ඇතැමෙට අදහැම කෙනෙක් ඉන්නෝ යාට නම තියෙනවා ධම්මපාල කියලා. ධර්මානුකූලව නැත්තම් ධම්මදාස කියලා නම තියෙනවා, ධර්මදාස කියලා. සමහර අය බනිනවා කිසිම දැහැමිකමක් නැහැ, නම තියපු කෙනාටත් එක්කම බනිනවා. පින්නතුනි එහෙම නම් තියන්නේ එයාගේ චරිතය ගැනම බලල නෙවෙයි. ඒ අඩුපාඩුව නැති කරගන්න, අනාගතේ එයාට උදව් කරන්න තමයි නම තියන්නේ. ඒ නිසා අපේ ලංකාවෙත් ඒකට සින්දුවකුත් තියෙන බව උපහාසාත්මක සින්දුවන්නේ. ඉතින් ඒක වැරදි පින්නතුනි අදහස. ඒ නිසා නම තියන්නෙම කෙනෙක් හොඳ වෙන්න කියන ප්‍රාර්ථනාවෙන් තමයි නම තියන්නේ. ඒ නිසා අහිංසක කියලා කිව්වේ එයාට අනාගතේ පුළුවන් තරම් දුරට හොඳ වෙන්න කියන ප්‍රාර්ථනාවෙන් අම්මා තාත්තා තියපු නමක් මේක. ඉතින් මේ අහිංසක කියලා කියන්නේ පින්නතුනි ගුරුවරයාට හුඟක් ආදරය කරපු කෙනෙක්. ගුරුවරයාට කොයිතරම් ආදරයද කිව්වොත් මොහු සිල්පව ඉගෙන ගන්න ගුරු ගෙදරට ගිහිල්ලා අනිත් ළමයා අතරින් ඉගෙන ගත්ත විතරක් නෙවෙයි ගෙදරහු වැඩපළ පවා කළා. දරපළණෙක හිටන් කළා. ගෙදර ස්වාමි දියණියට, ගෙදර ඉන්න ඥාතීන්ට හිටන් උදව් කළා ඉගෙන ගන්න ගමන් ඒ ගුරු ගෙදර. ඊතරම් ගෞරවයෙන් ඉගෙන ගත්තු කෙනෙක්. නමුත් මොහුගේ මේ කීකරුකම නිසාම මොහුගේ යාළුවන් මොහුට විරුද්ධ වුණා. ඒ නිසා යාළුවන් අර ගුරුවරයාට මොහු ගැන වැරදි අදහසක් දුන්නා. අන්න ඒ නිසාම ගුරුවරයා කල්පනා කළා මොහුගෙන් යම්කිසි විදියක ගුරු පූජාවක් අරගෙන ඒ ගුරු පූජාව නිසා මොහුගේ ජීවිතයට අනතුරක් වීමේ අදහසින් මොහුට ගුරු පූජාවක් කරන්න කියලා කිව්වා. ගුරු පූජාව කියලා කියන්නේ ඒ කාලේ ඉගෙන ගත්තට පස්සේ ඒ ඉගෙනගත්තු ගුරු ගෙදර ගුරුවරයා වෙනුවෙන් කරන ලොකු පූජාවක්. ටැග්. ඉතින් මෙතෙන්දී ඔහුට දීපු දේ තමයි දහසක මිනිස්සුන්ගේ ඇඟිලි වලින් මාලයක් කරලා දෙන්න කියලා. මේක තමයි ගුරු පූජාව. තොර නිකන් සාමාන්‍ය පුද්ගලෙ නෙවෙයි. එක්කෙනාගෙන් එක ඇඟිල්ල ගානේ ඒ විතරක් නෙවෙයි හැම දිනාගෙම ජීවිතක්ෂයටපත් කළ ගන්න ඇඟිලි කියලා මෙහෙම නීමයක් කළා දුන්නා. ඇත්තෙම අහිංසක මේ තත්ත්වයටපත් උනේම කීකරුකම නිසාමයි. බුදුදහමේ වචන දෙකක් තියෙනවා. එකක් කිංකර අනිත් එක සුවච කියලා. දැන් සුවච කියලා එකක් තියෙනවා හරිය සුවච කෙනෙක් කියලා. බොහෝ දෙනෙක් සුවච කියන වචනේ තේරුම කියන්නේ කීකරු කියලා. නමුත් වෙනතුනේ සුවච බවයි කීකරුකමයි කියන්නේ දෙකක්. සුවච කියන්නේ ඇක්ටිව් ලිස්නින් කියන එක. ඒ වගේම කීකරු කියන්නේ ඔබීඩියන්ස් කියන එක. මේ දෙකේ වෙනසක් තියෙනවා. කීකරුකම කියන්නේ යම් කෙනෙක් දෙයක් කියනවා නම් ඒ කියන විදිහටම කරන එක. ඔහු විමසලා බලන්නේ. සුවච බව කියන්නේ මොකද්ද? සුවච බව කියන්නේ යම් කෙනෙක් දෙයක් කියනකොට හොඳට සාවධානව අහනවා. ඒ අහන දේ හොඳ දෙයක් නම් කරනවා, නැති දෙයක් නම් පිළිපදින්නේ නැහැ. බුදුදහමේ පින්නතුනි මේ දෙක අතරින් ගුණයක් විදිහට සැලකන්නේ මොකද්ද? සුවච බව. ඒ නිසා තමයි කරණිමෙත්ත සූත්‍රයේ තියෙන්නේ සුවචෝචස්ස මුදවනති මානී කියලා. කිංකර කියන එක, කීකරුකම කියන එක බුදුදහමෙහි ගුණයක් විදිහට සැලකන්නේ නැහැ. ඒ නිසා ඔබ හදන්න ඕන කීකරු දරුවන්ද සුවච දරුවන්ද? සුවච දරුවන් හදන්නට ඕනේ. ඒ නිසා හොඳට මතක තියාගන්න අම්මා තාත්තා කියන දේ එහෙම්ම කරන අය නෙවෙයි හදන්නට ඕන. ඒක විමසලා බලලා ඊටාම නිවැරදි දේ කරන දරුවන් තමයි ඔබ හදන්නට ඕන. ඒ ගැනත් ඔබ බුද්ධිමත් වෙන්නට ඕන. එහෙම වුණොතින් ඔබ කීකරු දරුවන් හැදුවොතින් ඔබ අඟුලි මාලල බිහි කරන අය බවට පත් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවත් හැමතැනම කීකරුනේ නැහැ ගුරුවරුන්ට. උන්වහන්සේ කීකරු වුණා නම් ආලාර කාලාම උද්දකරාම පුත්ත වෙන අය අතහැරලා යන්නේ නැහැ. ආලාර කාලාම උද්දකරාම පුත්ත කියන්නේ දෙන්නා බුදුහාමුදුරුවෝ තාපස කාලේ උන්වහන්සේගේ ගුරුවරු. ඒ ගුරුවරු කිව්වා මේක තමයි අධ්‍යාපන ඉහළම தත්ත්වය. ආධ්‍යාත්මික මට්ටම ඉහළම தත්ත්වය මේක. ඒ නිසා ඔබ අපේ ළඟම ඉන්න අපේ ශිෂ්‍යයන් ඔබේ ශිෂ්‍යයන් විදිහට පරිහරණය කරන්න කියලා. සිද්ධාර්ථ තාපසතුමා කීකරුණාද? කීකරුණේ නැහැ. ඔහුට සුවච වුණා. නමුත් කීකරුණේ නැහැ. උන්වහන්සේ කීකරුණා නම් ලෝකෙට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා කීකරුකමයි සුවච බවයි කියන දෙකේ වෙනස හඳුනා ගන්නට ඕන. ඉතින් මේ අහිංසක කුමාරයා මේ විදියට ගුරුවරයාට තියෙන ගෞරවය නිසා, ඔහුට තියෙන කීකරුකම නිසා මේ සඳහා ඔහු පෙළඹුණා. ඔහු මහා මිනිස් ඝාතනයක් කළා ඔබ ඒ ගැන දන්නවා. ඉතින් මෙහෙමින් අවස්ථාවේ තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේට මුහු ගැන අවබෝධ වුණේ. තොර මොහු මිනිස්සු දහසකට වඩා ඝාතනය කළා. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ මේ කාරණයට මැදිහත් වුණේ. දැන් බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ඇයි මෙච්චර මිනිස් ඝාතනයක් වෙනකම් බුදුහාඳුරෝ නිහඬව හිටියේ? ඇයි මුලින්ම යන්න තිබෙන්නේ නැත්තේ මේක මැඩ පවත්වන්න? මේක තමයි බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නය. නමුත් වෙනතින බුදුහාඳුරෝ කියන්නේ මහා කරුණාව මෛත්‍රිය තිබ විතරක් නෙවෙයි, ඊට නොදෙවෙන විදියට උන්වහන්සේ කෙනක මහා ප්‍රඥාවක් තිබුණා. උන්වහන්සේට පුළුවන් වුණා නම් අර මුල්ම මිනිස් ගහතින වළක්වන්න උන්වහන්සේ වළක්වන්න තිබුණා. නමුත් සමහර දේවල් බුදු කෙනෙකුටවත් වෙනස් කරන්න බෑ. සමහර කර්ම කරගෙන ඒ ඉරණමටපත් වෙන්න අය ඉන්නව නම් ඒ අය බුදුවරයෙකුටවත් වෙනස් කරන්න බෑ. සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේම ඥාති මිත්‍රාදීන් ශාක්‍ය වංශයන් ඝාතනය කළා විදුඩබ කුමාරයා ඇවිල්ලා. උන්වහන්සේ තුන් පාරක් උත්සාහ කළා. වළක්වන්න බැරි වුණා. උන්වහන්සේ නිහඬ වුණා. ඉතින් මේ කර්ම චක්‍රයේ සමහර දේවල් වෙනස් කරන්න බැරි දේවල් තියෙනවා බුදුවරයෙකුටවත්. වෙනස් කරන්න පුළුවන් තැන්වලදී බුදුහාඳුර වෙනස් කළා. එතකොට මෙන්න මේ තැනැත්තා මේ විදිහට ඇඟිලි 10 සම්පූර්ණ කරන ආසන්න වින අවස්ථාවේ මොහු ගැන සඳහන් කරන මේ සූත්‍රයේ මිනිස්සු 10 දෙනා, 20 දෙනා, 30 දෙනා, 40 දෙනා, 50 දෙනා එකට ආවත් ඒ පිරිසක් වුණත් මොහුට ඝාතනය කරන්න පුළුවන් මට්ටමට බොහොම ශක්තිමත් හිටියා කියලා. ඔව් ඇත්තම ද්වේෂයෙන් නෙවෙයි මේ කලේ. අර ගුරුවරයාට මේ පූජාව කරන්න ඕන කියන දැඩි මොටිවේෂන් එකෙන් තමයි මේක කලේ. ඔහුගේ පරමාර්ථය හොඳයි. නමුත් ඔහු කරපු දේ වැරදි. ඔහුට මේක තේරුනේ නැහැ. ඔහු ගුරු පූජාව කියන කාරණේ මුලින් තියාගෙන තමයි මේ කරුණු සියල්ලක්ම කළේ. ඉතින් ඔහුට මේක තේරුනේ නැති නිසා ඔහු අන්තිමටම ඔහුගේ මෑණියන් ඝාතනය කරන මට්ටමටම ආවා කියලා කියනවා. නමුත් ඊට කලින් බුදුහාමුදුරුවෝ අඟුලිමාලගේ සසරගත ස්වභාවය දැක්කා. ඒ මහා මිනිස් ඝාතනයක් කළත් අඟුලිමාල තුල සැඟවිලා තිමිච්ච මහා පුණ්‍ය නිධානය බුදුරජාණන් වහන්සේ දැක්කා. කලින් අහිංසක හැටියට හිටිය මොහු ඇඟිලි වලින් මාලයක් කළා, මාලයක් හදපු නිසා ඔහු පස්සේ කාලේ ප්‍රසිද්ධ වුණා අඟුලිමාලය කියලා. පින්නතුනි මොහු මේ ගමන් මගේ යනකොට බුදුරජාණන් වහන්සේ ඔහු හමු වෙන්නට ඒ ප්‍රදේශයට ගියා. යනකොට මිනිස්සු කෑ ගැහුවා බුදුහාඳුරනේ ওই පාර නම් වඩින්න එපා කියලා. දෙතුන් වතාව උන්වහන්සේව වළක්වන්න උත්සාහ කළා. නමුත් බුදුරජාණන් වහන්සේ තාම සංසුන් ගමනින් ඔහු වෙත ගමන් කළා. ගමන් කරනකොට අඟුලිමාල බැලුවා මෙච්චර ප්‍රසන්න ගමනින් මේ ශ්‍රමණයන් ඇයි එන්නේ කියලා. ඔහුට හිතාගන්න බැරි වුණා. ඔහු තමන්ගේ අතේ තිමිච්ච දුන්න ඊතලය අරගෙන මේ ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේට විදින්න පටන් ගත්තා. සූදානම් වුණා. මේ අවස්ථාවේදී පින්නතුනි බුදුරජාණන් වහන්සේ 이르දි බලයෙන් අඟුලිමාලට තේනි බුදුහාඳුර ඉතාම ළඟින් ඉන්නවා කියලා. නමුත් උන්වහන්සේ ඉතාම ඈත ඉන්නේ 이르දි බලයෙන් ළඟ ඉන්න කෙනෙක් විදිහට සැලැස්සුවා. මෙහි මේ අවස්ථාවේදීම ඔහු බුදුරජාණන් වහන්සේගේ පස්සෙන් වේගෙන් දුවනවා ඊතලත් අරගෙන විදින්න. නමුත් ලං වෙන්න බෑ බුදුහාඳුරන්ට. අවසානයේ මොහු කෑ ගහලා කියනවා ශ්‍රමණේ නවතින්න කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මම නැවතිලා ඉන්නේ ඔබ නවතින්න කියලා. තිනුතුනි මෙච්චර අහුර සඳහන් කළේ මම නැවතී සිටිමි ඔබ නවතින්න කියලා. මෙහෙම කිව්ව ගමම මොහු බැලුවා මේ ශ්‍රමණවත් ගෞතමයන් කියලා කියන්නේ බොරු කියන කෙනෙක් නෙවෙයි, ශ්‍රමණයන් බොරු කියන අය නෙවෙයි. මොකක් හරි මේකේ අර්ථයක් තියෙනවා. දැන් අඟුලිමාල නැවතිලා ඉඳගෙන තමයි කියන්නේ බුදුහාමුදුරට නවතින්න කියලා යන වඩින බුදුරජාන් වහන්සේට. අඟුලිමාල කියනවා මම නැවතී ඉන්න ගමන් ඔබ යන ගමන් ඔබ කියනවා මම යනවා ඔබ ඉන්නවා කියලා. මොකද්ද මේකේ තේරුම කියලා අහුවා. දැන් අඟුලිමාල කියනවා මම නැවතිලා ඉන්නේ ඔබයි මේ යන්නේ. එහෙම ඔබ ඇවිදලා යන ගමන් ඔබ කියනවා මට නවතින්න කියලා. බුදුහාඳුර නැවතිලින්න කියලා මට නවතින්න කියන මොකද්ද මේකේ අර්ථය කියලා අහනවා. එතකොට සඳහන් කරන බුදුහාඳුර මම ප්‍රාණඝාතාදී අකුසල් නවත්තපු කෙනෙක්. ඔබ ඒ ප්‍රාණඝාතාදී අකුසල් පස්සේ දුවන කෙනෙක්. ඒ නිසා අකුසලේ මැඩපවත්වපු කෙනෙක් නිසා අකුසල් නවත්තපු කෙනෙක් නිසායි මම කිය මම නැවතිලයි කියලා. නමුත් ඔබ මේ ප්‍රාණඝාතාදී කරමින් අකුසල් පුරවන කෙනෙක්, ඒ මගේ දුවන කෙනෙක්. ඒ නිසායි ඔබට මම දුවනවා කියලා කිව්වේ. පිනතුනේ මෙච්චරයි අඟුලිමාලට කිව්වේ. සම්පූර්ණ මොහුගේ ගමංග වෙනස් වුණා. ඔහුට තේරුණ ඔහු කරන්න වරදක් කියලා. එතකොට තමයි ඔහුගේ නුවණස පෑදුනේ. ඔහු තමන්ගේ අතේ තිමිච්ච දුණු ඊතල බිම දාලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් මුල වැඳ වැටුණා. මේ අවස්ථාවේදී පින්නතුනේ බුදුහාඳුරන්ගෙන් ඉල්ලා සිටියේ බුදුහාඳුරනේ මාව මහාන කරන්න කියලා. මහා අකුසල් කන්දරාවක් ඔහු සිද්ධ කළත් සසර පෙරම් පුරලා ලබාගත්තු මහා පුණ්‍ය නිධාන ඉස්මතු වුණා. මොහු එවලෙම සඳහන් කළා ස්වාමීනි මා පැවිදි කරන්න කියලා. පින්නතුනේ මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ එව මහාන කියලා ඒ දෙක්කු පැවිද්දෙන් උපසම්බදාවෙන් මේ අඟුලිමාලව පැවිදි කළා. මෙහෙම පැවිදි කළා සිවුරු වාදිය පෙරවිලා බුදුහාමුදුරුවොත් එක්කම ප්‍රියෝයි ගමනින් පන්සලට වැඩියා. මෙහෙම වැඩම කළා පන්සලේ ජේතවනාරාමයේ සවැත් නුවර ඉන්නකොට සවැත් නුවර ජේතවනාරාමයේ අයිති වෙලා තිබුණේ පින්නතුනි කොයි රජතුමාටද? ඒ කාලේ ප්‍රධාන රාජ්‍ය හතරක් ඉන්දියාවේ තිබුණා. ඒවට කියනවා සතර මහා ජනපද කියලා, සිව් මහා ජනපද කියලා. අංග නෑ මගද කෝසල වස්ස අවන්ති කියලා. මගදේ කෝසලයේ වත්ස්‍ය අවන්ති කියලා. මගධයේ රජ කලේ බිම්සාර රජතුමා. කෝසලයේ පාලනය කලේ කොසල රජතුමා. අනිත් ඒවා සමූහාණ්ඩු විදිහට තිබුණේ. පින්නතුනි මෙන්න මේ කොසල ජනපදයේ තමයි සවැත්නුවර ජේතවනාරාමය අයිති වුණේ. එතකොට මේ අඟුලිමාල මේ මහා මිනිස් ඝාතනයක් කරනකොට මිනිස්සු උද්ඝෝෂණය කළා. රජතුමාගේ මාලිගාවට ඇවිල්ලා කොසල රජතුමාගේ ළඟට ඇවිල්ලා මේ මිනිස් ඝාතනය වළක්වන්න මොහුගෙන් මහා මිනිස් ඝාතනයක් සිදු වෙනවා, මහා අනතුරක් වෙන්නේ කියලා. රජතුමාට නිහඬ වෙන්න බැරි වුණා. රජතුමා කලේ 500ක් සෙනග අරගෙන සේනාව අරගෙන මේ අඟුලිමාලව ජීවග්‍රාහීන් ගන්නවා ආයුධ සහිතව. මේ එන ගමන තිමුනේ ගමන් මග වැටී තිබුණේ සවැත්නුවර ජේතවනාරාමය ළඟ. මේ අවස්ථාවේදී රජතුමාට කල්පනා වුණා මෙවැනි වැදගත් ගමනක් යන්න කලින් බුදුහාඳුරුවත් මුණ ගැහෙල යන්නේ හොඳයි කියලා. එහෙම කල්පනා කරපු රජතුමා මොකද කළේ? අර අනිත් සෙබළුන්ට ඉන්න කියලා නවත්තල මගින් රජතුමා තනියම බුදුරජාණන් වහන්සේ වෙත ගිහිල්ලා දෙවුරම් විහෙරට ගිහිල්ලා බුදුහාඳුරෝ හමු වුණා. බුදුහාඳුරෝ අහනවා රජතුමනි, ඇයි මේ දහවල් කාලේ බොහොම කලබලයෙන් මේ යන්නේ? ඇයි ලිච්ඡවීවත් ඔබත් එක්ක යුද්ධ කරනවද? නැත්නම් බිම්සාර රජතුමා අජාසත්වත් ඔබත් සමග යුද්ධ කරනවාද කියලා ඇහුවා. නෑ ස්වාමීනි, එහෙම යුද්ධයක් නෙවෙයි. මේ අඟුලිමාල කියලා මන් පහරන හොරෙක් ඉන්නවා, මිනිස් ඝාතකෙක් ඉන්නවා. ඔහු මේ ජීවග්‍රහයෙන් අල්ලගන්න, නැත්නම් ඔහු ඝාතනය කළා හරි ඔහු ගන්නයි අපි මේ යන්නේ කියලා. මේ අවස්ථාවේදී පින්වත්නි බුදුහාඳුර ප්‍රශ්නයක් අහනවා. රජතුමනි, ඒ අඟුලිමාල කියන මහා මිනිස් ඝාතකයා යම් කිසි අවස්ථාවක ඒ වැරදි වලින් මිදෙලා ප්‍රාණඝාත ආදීන් දුරු වෙලා ඔහු සිවුරු පෙරවාගෙන පැවිද්දෙක් විදියට මේ ස්වාමින් වහන්සේලා මැද, භික්ෂු සංඝයා මැද ඉන්නව නම් යම් කිසි වෙලාවක ඔබ ඔහුට කොහොමද සලකන්නේ කියලා. ඔය ඔබ අද අල්ලන්නේ යන අඟුලිමාල පැවිදි වෙලා සිල්වත් ජීවිතයක් ගත කරමින් මේ භික්ෂුන් වහන්සේලා අතර හිටියොත් ඔබ ඔහුට කොහොමද සලකන්නේ කියලා. කියනවා, ස්වාමීනි මේ වගේ සිල්වත් ජීවිතයක් ගත කරනවා නම් අඟුලිමාල මම ළඟට ගිහිලා වඳිනවා, ඔහුට වන්දනා කරනවා. ඔහුට මම චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස කියන මේ සිව්පස්යෙන් ඔහුට මම හොඳට සලකනවා කියලා. නමුත් ස්වාමීනි, ඔය අඟුලිමාල කියන තැනැත්තාගෙන් නම් කවදාවත් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඔහු එහෙම කෙනෙක් නෙවෙයි. ඔහු තුලින් ඒ වගේ සිල්වත් ජීවිතයක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා. බුදුරජාණන් වහන්සේ වෙලෙ මොකද කිව්වේ? උන්වහන්සේගේ දකුණු මත දික් කළ කියනවා රජතුමනි, මෙන්න මේ ඉන්නේ අඟුලිමාල කියලා. ඇඟිල්ල දික් කළ කිව්වා. කිව්ව ගමම පිනුතුනි රජතුමා ඉතාම බයට පත් වුණා. ඇඟ ලොමු දහ ගැනීමට ගියා. රජතුමාට බුදුහාඳුරුව කියනවා, රජතුමනි බය වෙන්න එපා. දැන් ඔහු ඒ වගේ ඝාතන කෙනෙක් නෙවෙයි. දැන් බොහෝම සංවර කෙනෙක්, බොහෝම අහිංසක, සැබෑලෙස මොහහිංසක භාවයට පත් වෙච්ච කෙනෙක් කියලා ඇහුවා. මෙහෙම කිව්වහම පිනුතුන් රජතුමා කොයි වගේ දෙයක් කරාවිද සාමාන්‍ය ඉස්සෙල්ලාම? මේ බුදුහාඳුරුව කියන දේ එහෙම පිළිගනිද? පිනුතුන් හරිම වැදගත් මේ කාරණේ එතෙන්දී රජතුමා හැසිරෙච්ච විදිය. දැන් මීට අවුරුදු 2600කට කලින් මේ වෙච්ච සිද්ධිය. රජතුමා මොකද කළේ? බුදුරජාන් වහන්සේට වැඳලා ඉවත් වෙලා ගිහිල්ලා අර අඟුලිමාල කියලා පෙන්නපු කෙනාගේ ළඟට ගියා. ගිහිල්ලා ස්වාමීන් වහන්සේ කෙනෙක් නිසා වැඳා. වැඳලා ඇහුවා, ස්වාමීනි ඔබ වහන්සේගේ අම්මා තාත්තා කවුද කියලා. අම්මා තාත්තා කවුද කියලා ඇහුවා. ඊට පස්සේ කියනවා, රජතුමනි මගේ අම්මා කියන්නේ මන්තානි කියන කාන්තාව, මගේ පියතුමා කියන්නේ ගග්ගර කියලා. හා හොඳයි, හරි, එහෙනම් ඔබ තමයි අඟුලිමාල කියලා තීරණය කරන. එතනින් තමයි තීරණය කරේ. මෞදෙමෝපියන් දැනගෙන තමයි තීරණය කළේ. බලන්න බුදුරජාණන් වහන්සේ කිව්වත් ඔහු එකපාර පිළිගත්තේ නැහැ. ඔහු අර ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා කතා කළා. ස්වාමීන් වහන්සේට නැවත වැඳලා කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ පිළිබඳව මම සිව්පසිය සියල්ලක්ම ඔබ වහන්සේ ගැන මම බලගන්නවා. චීවර, පිණ්ඩපාත, ගිලන් ප්‍රසාදි මේ සියල්ලක් මම ඔබ වහන්සේ වෙනුවෙන් සම්පූර්ණ කරනවා. ඒ විතරක් නෙවෙයි, මේ සම්බුද්ධ ශාසනය ඔබ පිළියෙත් පුරන්න, ඔබේ අම්මට තාත්තට ඔබ සතුට ගෙන දෙන කෙනෙක් වෙන්න කියලා ආශිර්වාද කළා. ඊටාම සංවේදී අවස්ථාවක් පිනතුනි. අඟුලිමාල ස්වාමීන් වහන්සේ සඳහන් කරන රජතුමනි, මට සිවුරු පිළිකර මගේ ඔක්කොම සම්පූර්ණයි. මා පින්න පාතෙන් තමයි ජීවිතය ගත කරන්නේ. මම පාංශුකුළු සිවුරෙන් තමයි මම සිවුරු දරන්නේ. ඒ ඔක්කොම සම්පූර්ණයි. ඔබේ සඳහා බෙහෙස වෙන්න එපා කියලා. මේ අවස්ථාවේදී බුදුරජාන් වහන්සේ ළඟට නැවත රජතුමා ගිහිල්ලා කියනවා, ස්වාමීනි, අපට අවි ආයුධ වලින්වත් දමනය කරන්න බැරි පුද්ගලයන්, ඔබ වහන්සේ තාම සංවරශීලීව ඔබ වහන්සේගේ කරුණාව මෛත්‍රිය ප්‍රඥා නැමැති ආයුධ වලින් ඔබ වහන්සේ මේ පුද්ගලයන් දමනය කරනවා. ඔබ වහන්සේ මේ පුද්ගලයන් දමනය කරන ආකාරය විශිෂ්ටයි ශ්‍රේෂ්ඨයි කියලා සඳහන් කළා. රජතුමා බුදුහාඳුරන සමුදෙලෙතින් නික්මිලා ගියා. පින්තුනි, මෙහෙම දවස් කීපයක් ඉන්නකොට මේ ස්වාමීන් වහන්සේ විටින් විට පිණ්ඩපාත ගියා. ඒ පිණ්ඩපාත යන අවස්ථාවේදී උන්වහන්සේට දිත්තම වේදෙනිය වශයෙන් පින්තුනි හුවා කර්ම වලට මුහුණ දෙන සිද්ධ වුණා. සමහර අය උන්වහන්සේට බණින්න ගත්තා. සමහර අය උන්වහන්සේට කරදර කරන්න පටන් ගත්තා. විතරක් නෙවෙයි, සඳහන් කරනවා පින්තුනි පසු කාලීන ග්‍රන්ථවල සාමාන්‍ය කෙනෙක් ගහකට ගෙඩියකට ගලක් ගැහුවත් ඒ ගල ඇවිල්ලා වදින්නේ මොනවහන්සේට කියලා. මේ අකුසලේ විපාක විදියට දිට්ඨධම වේදෙනිය වශයෙන් විපාක දෙන හුඟාද්දවල විපාක දුන්න කියලා. නමුත් කායිකව දුර්වල වුණාට ආබාධ වලට පත් වුණාට උන්වහන්සේ මානසික වදුකට පත් වුණේ නැහැ. ඇතැම් විට උන්වහන්සේ පින්ඩපාතේ ගිහිල් එනකොට බොහෝ දවස්වල ලේ පෙරාගෙනලු වෙන්නේ. මේ වගේ අනතුරකට පත් වෙලා. ඉතින් එහෙම කියන මේ ස්වාමීන් වහන්සේ දවසක් පින්ඩපාතේ වඩිනකොට එක්තරා කාන්තාවක් දරුවෙක් ලැබෙන්න ඉන්න ගැබ්බරම හිටිය කාන්තාවක් ප්‍රසූත වේදනාවෙන් හිටිය කාන්තාවක් බොහොම වේදනාවෙන් ඉන්නව දැක්කා. දැකලා හරියට සංවේගයටපත් වුණා. හරිය සංවේදී කෙනෙක් මේ අඟුලි මාල හාමුදුරුවෝ අර සිද්ධිය දැකලා හරිය අනුකම්පාවක් හටගත්තා. ඉතින් පින්ඩපාතේ කරලා එන ගමන් මේ ගැන හිත හිත ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණට පස්සේ උන්වහන්සේට සඳහන් කරනවා, ස්වාමීනි, මම දැක්ක මේ වගේ කාන්තාවක් බොහොම දුකෙන් වේදනාවෙන් ඉන්න කෙනෙක්. මම මේ සසර ස්වභාවය ගැන හරි සංවේගයටපත් වුණා කියලා. බුදුහාඳුර සඳහන් කරනවා, අඟුලිමාල, ඔබ ඒ තැනැත්තියට ඔබ ආශිර්වාදයක් කරන්න තිබුණා, සත්‍යක්‍රියාවක් කරන්න තිබුණා. ඔබ ඉපදීච්ච දවසේ පටන්ම ඔබ කිසිම මිනිස් ඝාතනයක් කළේ නැහැ කියලා, අන්න ඒ සත්‍යයෙන් මේ කාන්තාවට යහපතක් වෙන්න කියලා ඔබට එවලේ ප්‍රාර්ථනා කරන්න තිබ්බා නේද කියලා බුදුහාඳුර අඟුලිමාලගෙන් ඇහුවා. ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා. අඟුලිමාල හාඳුර මොනවද කිව්වේ? අඟුලිමාල හාමුදුරුව කියනවා, බුදුහාඳුරණි, ඉපදිච්ච දවස් ඉඳලා මං කිසිම සතෙකුට හානියක් කළේ නැහැ කියලා මං කියන්නේ කොහොමද? එහෙම කිව්වොත් මං බොරුවක් නේද? මං කොච්චර මිනිස්සු ඝාතනය කළාද? මට එහෙම කියන්න පුළුවන් කමක් නැහැ නේද කියලා. බුදුහාඳුරුව සඳහන් කරනවා, අඟුලිමාල, ඔබ ඉපදුනා කියලා කියන්නේ ඔබ ආර්ය ජාතියේ ඉපදුනාට පස්සේ මහාන වෙනවා කියන්නේ පින්තුරින් නැවත ඉපදීමක් විදිහට සැලකන්නේ. කෙනෙක් මේ සම්බුද්ධ ශාසනයෙහි මහාන වෙනකොට පැවිදි වෙනකොට ගිහි ගෙදර තියෙච්ච හුඟා දේවල් වෙනස් වෙනවා. ගිහි ගෙදර තියෙන ඇඳුම් ටික වෙනස් වෙනවා. කොණ්ඩේ අයින් කරනවා, නම අයින් කරනවා, ඥාතීන් අයින් කරනවා, ගෙදර අයින් කරනවා, දේපළ ඔක්කොම වලින් නිදහස් වෙලා අලුත්ම ජීවිතයකට පත් වෙනවා. ස්වාමීන් වහන්සේ කෙනෙක් පැවිදි වුණාට පස්සේ උපන් දිනේ විදිහට සලකන්නේ මහාන වෙච්ච දවස, පැවිදි වෙච්ච දවස ඊට පස්සේ නම් සලකන්නේ. කෙනෙක් මුණ ගැහුණා මහාන්නේ මහාන වෙලා කොච්චර කල්ද, නැත්නම් උපසම්දා වෙලා කොච්චර කල්ද කියලා තමයි ඊට පස්සේ අහන්නේ. එනිසා පැවිදිවීම සලකන්නේ අලුත් ඉපදීමක් විදියටයි. ඉතින් බුදුහාඳුර සඳහන් කරන අඟුලිමාල හාඳුරන්ට, අඟුලිමාල, ඔබ ආරි ජාතියේ ඉපදුනාට පස්සේ, පැවිදුනාට පස්සේ ඔබ කිසිදු සත්‍යයකට හානියක් කළේ නැහැ. අන්න ඒ සත්‍යයෙන් ඔබට මුණගැහෙන මේ වගේ අයට ඔබ සෙත් පතන්න කියලා, ආශිර්වාද කරන්න කියලා. යතෝහම් භගිනි අරියාය ජාතියා ජාතෝ නාබිජානාමි ආදී වශයෙන් අඟුලිමාල පිරිසක් ලෝකෙට බිහි වුණේ පින්නතුනි මේ අඟුලිමාල හාමුදුරුවෝ නිසා. එතන පටන් පින්නතුනි මේ අඟුලිමාල පිරිත ගැම්බර වෙන කාන්තාවන්ට උන්ට ආශිර්වාද පිණිස පිරිතක් බවට පත් වුණා. මේ සූත්‍රය දැක්වෙනවා පින්නතුනි යම් කිසි තැනකට මේ පිරිත සජ්ජහන කරන්න බැරි නම් කාන්තාවකට කලින් ඒ පිරිත කියපු ස්වාමීන් වහන්සේ කෙනෙක් වාඩි වෙච්ච පුටුවේ වතුර ටික හරි හොදලා ගෙනල්ලා මේ තැනැත්තට දෙන්න කියලා. ඒ තරම්ම ආනිසංසදායි කුසලයක් කියලා කියනවා, ආශිර්වාදාත්මක පිරිතක් කියලා කියනවා අඟුලිමාල පිරිත. ඒ තරම් බලවත් පිරිතක් මේක. එනිසා අඟුලිමාල පිරිත නිර්මාණය වුණේ මෙන්න මේ සිද්ධිය මූලික කරගෙන. එතැන් පටන් ඒ ස්වාමීන් වහන්සේත් අර ගාථාවෙන් පාලි පාඨින් මේ කාන්තාවට ආශිර්වාද කළා. අඟුලිමාල පිරිත සජ්ජහන කරලා ඒ තැනැත්තිය බොහොම සුවසේ දරුවා බිහි කළා කියලා සඳහන් වෙනවා. පින්නතුනි මෙන්න මේ ස්වාමීන් වහන්සේ මෙහිම ඉන්න කාලේ ටික කලකින් උන්වහන්සේ වීරිය කළා, බණ භාවනා කළා, රහත් භාවයට පත් වුණා. රහත් භාවයට පත් වුණාට පස්සේ බොහෝ දෙනෙක් දැනගත්තා මේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ පත්වෙච්ච ආධ්‍යාත්මික දියුණුව ගැන. මේ අවස්ථාවේදී පින්නතුනේ ධර්ම සාකච්ඡාවක් කළා. ධර්ම ශාලාවේ රැස්වල හිටිය ස්වාමීන් වහන්සේලා සාමාන්‍ය පෘථග්ජන ස්වාමීන් වහන්සේලාට සැකියක් ඇති වුණා. මෙච්චර මිනිස් ඝාතනයක් කරපු කෙනෙක් කොහොමද මේ රහත් භාවය කරා ගියේ කියලා. වොන් ප්‍රශ්න කළා. මේ අවස්ථාවේදී මේ ප්‍රශ්නේ බුදුහාඳුරන්ගේ ළඟට ගියා. බුදුහාඳුර සඳහන් කරනවා, යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්ඡාසෝන පමජ්ජති සොයිමං ලෝකං පබහසේති අබ්බහමුත්තෝ චන්දිමා කියලා. යම් කිසි කෙනෙක් මුල් කාලේ ප්‍රමාද වෙලා පස්සේ කාලේ අප්‍රමාදී වුණා නම් එතනත්තා හරියට අර වලා ගැබෙන්නෙක් වෙන සඳක් වගේ එතනත්තා ලෝකේ ආලෝකවත් කරනවායි කියලා. අහසෙහි පුන් සඳක් තිබුණත්, පොහොව දවස්වල අහසේ හඳක් තිබුණත් වලාකුලකින් වැහුනොතින් ඒ හඳේ ආලෝකයේ ලෝකෙට වැටෙන්නේ නැහැ. නමුත් ඒ වලාකුල ඈත් වෙනකොටම හඳේ ආලෝකයේ ලෝකෙට එනවා. අන්න ඒ වගේ කෙනෙක්ගේ ජීවිතය තුළ අතීත ආත්ම භාවල මහා පුණ්‍ය නිධානයන් තැන්පත් කරපු කෙනෙක්, පාප මිත්‍රාශ්‍රයෙන් නොමගියන් වශයෙන් යම් සි විදියක අඳුරු වරු බලපටාවල් වලාකුළු ජීවිතයේ තියෙන පුළුවන් කාලයක්. නමුත් ඒ වයින් වෙච්ච ගමම්ම ඒ තැනත්තා පුන් සඳක් වගේ බබලනවා කියලා. ඒ වගේම සඳහන් කරනවා, යස්ස පාපං කතං කම්මං කුසලේන පිටියති සොයිමං ලෝකං පබහසේති අබ්බහ මුච්චුත්තෝ චන්දිමා කියලා. යම් කිසි කෙනෙක් විසින් කලින් කරපු අකුසල දහම් ඊට වඩා ප්‍රබල කුසල ධර්ම වලින් යටපත් කරවතින් යතනත්තාත් පුන්සඳක් වගේ වලාකුලින්ෙක් මෙන පුන්සඳක් වගේ කියලා. දැන් පින්නතුනි දහවල් කාලේ ආහසේ තාරකා තියෙනවා. හැබැයි දහවල් කාලේ ආහසේ තාරකා තිබ්බට ආහසේ තාරකා පේන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? ලොකුම තාරකාව ආහසේ තියෙනවා ඒකයි. සූර්යා, චන්ද්‍රයා, සූර්යා ඉර ආහසේ තියෙනවා. ඒ නිසා අනිත් පොඩි තාරකා පේන්නේ නැහැ. නමුත් රාත්‍රියේ කාලෙහි පේන ගන්නවා. අන්නේ වගේ තමයි පින්නතුනි. යම් කිසි කෙනෙක්ගේ ජීවිතයේ සුළුසුළු අඩුපාඩු ගන්න තියෙන පුළුවන්. හැබැයි එහෙත් ඒ තැනත්තාගේ කුසලය බලවත් නම් අර දහවල් කාලේ අහසේ ඉර සූර්යා පායලා තියෙනකොට අර තාරකා නොපෙනියනා වගේ ඒ තැනත්තාගේ කුසලයේ බලවත්කම නිසා අර අකුසල යටපත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක තමයි කර්මයේ තියෙන ස්වභාවය. හැබැයි පින්නතුනි වළක්වන්න බැරි කර්ම හයක් ගැන බුදුදහමේ දැක්වෙනවා. විශේෂයෙන්ම ආනන්තර කර්ම, මව මැරීම, පියා මැරීම, සංඝ බෙහෙදය, බුදුරජාණන් වහන්සේගේ ලේසලවීම, මේ වගේ කාරණා තියෙනවා ආනන්තර කර්ම විදියට. ඒ වගේම පින්නතුන් නියත මිත්‍යා දෘෂ්ටිය, මෙන්න මේ වගේ කාරණා වලින් දැඩියෝම අකුසල කරපු අයට අමාරුයි කර්මය ජයගන්න මේ ආත්ම භාවයේදී. ඇයි ඒකට හේතුව? ඒ අනිවාර්යයෙන්ම මේ කර්ම වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා විපාක වලට. හැබැයි මේ හැයෙන් වැළකීච්ච කෙනෙකුට වාසියක් තියෙනවා. එයාගේ ප්‍රඥාව දියුණු නම් යාට ඕනම මොහතක කර්ම චක්‍රය ධර්ම චක්‍රයෙන් මැඩලන්න පුළුවන් හැකියාව තියෙනවා. මේක අපට තියෙන ලොකු වාසියක්. දැන් උදාහරණයක් ඇරෙද්දී කිව්වොතින් අපේ ගෙදර වත්තක කොළ ගොඩක් තියෙනවා නම්, අපි මාස ගාණක් අවුරුද්දක් විතර කොළ ගොඩක් ගෙදර වත්තේ කොනක තියෙනවා නම් ඒ කොළ ගොඩ අස්කරන්න අපට අවුරුද්දක් යන්නේ නැහැ. ඒ කොළ ගොඩ අපට එක වරුවෙන් පෑ ගානෙන් සම්පූර්ණ මස් කරන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි කර්මයේ ස්වභාවය. ආනන්තර කර්ම හැර අනිත් කර්ම අපින් සිදු වෙලා තිබුණත් එයාගේ ප්‍රඥාව ඉහළ නම්, හොඳ ප්‍රඥාවක් තියෙනවා නම් එයාට අකුසල කර්ම චක්‍රය ජය ගන්න පුළුවන්. අන්න ඒ தත්ත්වයට තමයි අඟුලිමාල හාමුදුරුවෝත්පත් උනේ කියලා සඳහන් කළා. ඒ වගේම පින්නතුනි මේ අඟුලිමාල හාමුදුරුවෝ රහත් වුණාට පස්සේ සඳහන් කරන හරිය වැදගත් කාරණයක්. දිසාහි මේ ධම්ම කතං සුනන්තෝ දිසාහි මේ යුංජන්තු බුද්ධ ශාසනේ. පාලි භාෂාවෙන් දිසා කියන්නේ සතුරන්ට, එනිමිස්ට. පින්නතුනි අඟුලිමාල ප්‍රාර්ථනා කරනවා, මගේ සතුරෝ ධර්මයේ අසත්වා, මගේ සතුරෝ මේ සම්බුද්ධ ශාසනය තුල යෙදෙත්වා කියලා. බලන්න කොයිතරම් අහිංසක ප්‍රාර්ථනයක්ද කියලා. ඔහුට කරදර කරපු සතුරන්ටවත් මේ අඟුලිමාල වරදක් ප්‍රාර්ථනා කළේ නැහැ. ඒ අයත් බණ දහම් අහලා ඒ අයත් මේ සම්බුද්ධ ශාසනය තුල යෙදෙන්න කියලා ප්‍රාර්ථනා කළා. ඒ වගේම මොහු සඳහන් කරනවා, හරියට දක්ෂ ගොවියෙක් නියමිත මගින් වතුර අරගෙන ගිහිල්ලා තමන්ගේ ගොවි බිම් සාර්ථක කරන වගේ නුවණැති කෙනා හොඳ කර්ම කළා තමන්ගේ ජීවිතේ ජය ගන්නව ප්‍රඥාවෙන් කියලා. මේ වගේ ගාථා රාශියකින් අඟුලිමාල තමන් ලැබපු ජයග්‍රහණය සහ ලෝකයාට කිසියම් විදියක මඟ පෙන්වීමක් කළා අඟුලිමාල හාමුදුරුවෝ. ඒ නිසා මේ අඟුලිමාල හාමුදුරුවන්ගේ ජීවිතය එකාතකින් අපට යම්කිසි විදියක පාඩමක්, අනිත් අතින් බුදුදහම තුළ පුද්ගලයන් දෙස බලන ආකාරය අපට මේ සූත්‍රයෙන් තේරුම් ගන්න පුළුවන්. ලෝකේ බොහෝ දෙනෙක් පින්නතුනේ කෙනෙක්ගේ ජීවිතයේ වර්තමානයේ සිදුවෙන අඩුපාඩුකම් දෙස බලලා කෙනෙක් සාර්ථකව අසාර්ථක කියලා සඳහන් කරනවා. නමුත් බුදුදහම එහෙම ඉක්මන් වෙන්නේ නැහැ. පින්නතුන් අහලා ඇති ජීවක කියලා කෙනා ගැන. ජීවක කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට ප්‍රතිකාර කරපු වෛද්‍යවරයා විතරක් නෙවෙයි රටේ රජතුමාගේ රාජකීය වෛද්‍යවරයා. මේ ජීවක කියලා කියන්නේ පින්නතුනි ඔහුගේ දෙමව්පියන්ගේ හොඳ යහපත් අතීතයක් නැහැ. මම කුඩා කාලේ එක්තරා කුණු ගොඩක දාලා ගිහපු ළමයෙක් නේ. මේ ළමයා අරගෙන ඇවිල්ලා රටේ රජතුමා හැදුවා. වෛද්‍ය වෘත්තිය පුරුදු කළා. ඉගෙනුවා. මම පින්නතුනි සුවිශේෂී වෛද්‍යවරයෙක් බවට පත් වුණා. මෙන්න මේ වගේ පින්නතුනි කෙනෙක්ගේ අම්මා තාත්තගේ වරදක් නිසාවත්, කෙනෙක්ගේ මුල් කාලේ දුප්පත්කම නිසාවත් කිසිවිටකත් බුදුදහමේ කෙනෙක් නොසලකා හරින්නේ නැහැ. ඇයි ඒකට හේතුව? කෙනෙක් පින්නතුනි මනුෂ්‍ය ලෝකෙ ඉපදෙන්නේ සාමාන්‍ය කුසලයකින් නෙවෙයි. කෙනෙක් මිනිස් ලොව බුද්ධියක් සහිත ඉපදෙන්නේ මහා පින කානිසංශයක් විදියට. ඒ කෙනාගේ ඇස් දෙක අන්ධ වුණත්, ඒ කෙනාට කතා කරන්න බැරි වුණත්, මේ පින්නතුන් දන්නවා කතා කරන්න බැරි මහාචාර්යවරු ඉන්නවා. ඇස් දෙක පේන්නේ නැති මහාචාර්යවරු ඉන්නවා. දැන් ඩෙෆ් අයට වෙනම යුනිවර්සිටියක් තියෙනවා නේද? වොෂින්ටන් වල ඔබ දන්නවා. පින්නතුනි ප්‍රධාන විශ්වවිද්‍යාල හැම එකම වගේ අන්දයට බිහිරි අයට ඉගෙන ගන්න පහසුකම් තියෙනවා. එයාට ડોක්ටරේට් එක දක්වාම අධ්‍යාපනය ලබන්න පුළුවන්. එයාගේ බුද්ධියේ කිසිම වෙනසක් නැහැ. ඒ නිසා පින්නතුනි නමුත් බුද්ධිය අඩු වෙනං ඒක නට උදව් කරන්න බැහැ අපට. මනස් ලෝකයේ කිසියම් කෙනෙක් ඉපදුනොත් හොඳ බුද්ධියක් ඇතුව ඒතනටාට ජීවිතයේ ඕනම මොහොතක විතරක් නෙවෙයි ජීවිතයේ ඕනෑම අවධියක ඕනෑම වයසකදී ඒ තැනට තමන්ගේ ප්‍රඥාව ඉහළටම දියුණු කරගන්න හැකියාව තියෙනවා. හොඳ කල්යාණ මිත්‍රයන් මුණ ගැහුනොත්, හොඳ ධර්මයක් අහන්න ලැබුණොත්. අන්න ඒක තමයි අපට මේ සූත්‍රෙන් ඉගෙනගෙන තියෙන ප්‍රධානම කාරණේ. ඒ වගේමයි පින්නතුනි කර්මයේහි ස්වභාවය ගැනත් අපි ඉගෙන ගන්නට ඕන. බුදුදහම තුළින් අපට ලැබෙන නුවණේ ප්‍රඥාවේහි මුල්ම අවස්ථාව තමයි කර්මය ගැන අපට ලැබෙන අවබෝධය. මේකට කියනවා කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා. පින්නතුනි ධර්මය අහන්න අහන්න අපට ලැබෙනවා අපේ සිත අපිරිසිදු යමක් කළොතින් අපට ඒකෙන් දුක් විපාක විඳින්න වෙනවා. හිතෙහි ලෝභය, ద్వේෂය, මෝහය සහිත යමක් කළොතින් ඒකෙන් තමන්ට ලැබෙන විපාකය දුක් විපාකය. තමන්ට දුක් වෙන වෙනවා ඒකෙන්. ඒ වගේම හිත පිරිසිදු තියාගෙන පරිත්‍යාග ශීලයෙන්, මෛත්‍රියෙන්, ප්‍රඥාවෙන් යුතුව යම්කිසි කෙනෙක් යම්කිසි ක්‍රියාවක් කයින් හෝ වචනෙන් හෝ සිතින් කරනවා නම් ඒ තැනැත්තාට තමන්ගේ සිතේ පිරිසිදු බව නිසා ඒ තැනැත්තාට සැප විපාක ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි මේ කර්මය ගැන අවබෝධය ලැබෙන කෙනෙකුට ලැබෙන දේ තමයි ජීවිතය ගැන ලොකු සතුටක් ඇති වෙනවා. අනේ මම මේ අද පහසුකම් ටික ලැබුණේ සතර කොයිතරම් මම පින් කරගෙන ගත්තු කෙනෙක්ද? කොයිතරම් මම හිත ලස්සනට තියාගෙන හිටිය කෙනෙක්ද? මට හොඳ මනුස්ස ආත්ම භාවයක් ලැබුණේ, සද්ධර්මයේ ශ්‍රවණය කරන් ලැබුණේ, හොඳ ප්‍රඥාවක් තියෙන්නේ, වාසනාවන්ත මෞද්‍යමාපියන් ලැබුණේ, ධර්මය අහන පරිසරය ලැබුණේ. පින්නතුනි සාමාන්‍ය රටක ජනාධිපති කෙනෙක් ධර්මයේ අහන්නට අවස්ථාව නොලැබෙන ජනාධිපතිවරයෙකුට වඩා, රජතුමෙකුට වඩා, රාජ්‍ය නායකයෙකුට වඩා පින්නතුනි ඔබ හුඟක් වාසනාවන්තයි. ඔබට ජීවිතයේ කොයිතරම් අඩුපාඩුකම් තිබුණත්, කොයිතරම් ලෙඩ රෝග ආදී තිබුණත්, කොයිතරම් අපහසුතා තිබුණත් ඒ සියල්ලක්ම මැඩපවත්වන්න පුළුවන් මට්ටම, ඒ සියල්ලක්ම ජයග්‍රහණ පුළුවන් මට්ටමේ ඔබට බුද්ධියක් තියෙනවා. ඒ වගේම ඔබට ඒකට මාර්ගය කියන සද්ධර්මයක් ඔබට ලැබිලා තියෙනවා. ඒ නිසා කර්මය ගැන අවබෝධය ලැබීමත් එක්කම අපට පින්නොත් ලැබෙන ප්‍රධානම අවබෝධයක් තමයි අපේ ජීවිතේ වෙන ලොකු සතුටක් ඇති වෙනවා. හැමදාකම හැම මොහොතකම තමන් මේ ලැබපු පහසුකම් ටික ගැන තමට සතුටක් වෙනවා. එයාට අවුරුද්දට එක දවසක් විතරක් නේ උපන්දිනේ. එයාට හැමදාම උදෑසන අවදි වෙනකොටම මේ දේ තමයි යාට හිතෙන්නේ. අනේ මම කොච්චර වාසනාවන්ත කෙනෙක්ද, කොච්චර හොඳ කාලයකද මම ඉපදුනේ, කොයිතරම් මම සසර පින් කරපු කෙනෙක්ද, කොයිතරම් මම සසරේදී මගේ හිත ලස්සනට මන් තියාගෙන ඉන්නේ නැද්ද කියලා තමන්ට තමන් ගැන ලොකු සතුටක් ඇති වෙනවා. ඒ සතුට නිසාම පින්තුනේ තැනැත්තා කුසලස්ස උපසම්බදා කියපු විදියට පුලුවන් තරම් දුරට පින් කරගන්නවා, කුසල කරනවා. එයාට අම්ම තාත්තා ඉන්නවනම් තමන්ගේ දෑති මෙයා අම්මට තාත්තට සලකනවා. තමන්ගේ වැඩිහිටියන් ඥාති මිත්‍රාදීන් ඉන්නවනම් පුලුවන් තරම් තමන් සලකනවා. තමන්ට මුණ ගැහෙන වැඩිහිටියන් මව් දෙමාපියන් ඉන්නවනම් එයාට ගෞරව කරනවා. අසරණය ලෙඩ වෙච්ච අය මුණ ගැහුණනම් පුලුවන් තරම් දුරට එයාට උපකාර කරනවා, බෙහෙත් ඒතනින් සංග්‍රහ කරනවා. අසරණ දුප්පත් ළමයා ආදී මුණ ගැහුණොත් එයාට පුලුවන් තරම් උදව් කරනවා. බෞද්ධය විතරක් නෙමෙයි පින්තුනි, සමහර අබෞද්ධය අපිට මුණ ගැහිලා තියෙනවා. ඇතැම් විට පොත් සාපුවකට ගියහම අසරණ ළමයි දැක්කොතින් ඒ ළමයිගේ පොත් සෙට් එක අරන් දෙනවා. ඇඳුම් ගන්න තමන්ගේ දූ දරුවන්ට ඇඳුම් ගන්න ගිහිපු තැනකදී දුප්පත් ළමයි කැවිලා හිටියොත් දැක්කොතින් ඒ ළමයට ඇඳුම් ටික අරන් දෙනවා. තමන්ගේ දරුවන්ට සපන්තු දෙක ගන්න තැනකට අරන් ගිහිලා වෙලාවකදී දුප්පත් ළමයි කියලා දැක්කොතින් ඒ ළමයට සෙරෙප්පු දෙකක් අරන් දෙනවා. සපත්තු කොටමක් අරන් දෙනවා. පින්නතින අපේ හිතේ වෙලේ කොච්චර ලස්සන දේවල්ද. මෙන්න මේ විදිහේ ගතිගුණ පින්නතින අපේ ජීවිත තුළ වැඩිපුර කෙරෙනකොට අපට අපේ ගැන ලොකු සතුටක් ඇති වෙන විතරක් නෙවෙයි, තමන්ගේ ශරීරය පේනකොට කණ්ණාඩි ළඟට යනකොට කණ්ණාඩියේ මූණ බලලා තමන්ගේ රූපය කොච්චර ලස්සනද කියලා විතරක් නෙවෙයි සන්තෝෂ වෙන්නේ. කණ්ණාඩි ළඟට යනකොට ඔබේ රූපය පේනකොට අනේ මම මේ පේන රූපයෙන් කොයිතරම් මම පින්කම් කළාද, කොයිතරම් මගේ දෑතින් අම්මට තාත්තට සැලකුවද, කොයිතරම් මම වැඩිහිටියන් පූජනීයට වැන්දද කියලා කණ්ණාඩි ළඟට යන හැම මොහොතකම ඔබ හිතනවා පින්නතුනි. කොයිතරම් සන්තෝෂයක්ද ඒක. එහෙම දකිනකොට ඔබේ මූණේ ලස්සන දැකලා ඔබ සතුටු වෙනට වඩා ඔබේ ශරීරයේ භෞතික ශරීරය නිසා ඔබ කරපු පින්කම් ගැන ඔබ හිතනකොට කොච්චර සතුටක්ද. ඒ විතරක් නෙවෙයි, කණ්ණාඩි ළඟට අපි යනකොට හැම කාලෙම අපට සතුට නැහනේ. ටිකෙන් ටික වයසට යනකොට අර මුල් කාලේ තිබිච්ච සතුට ටිකෙන් ටික අඩු වෙනවනේ. කණ්ණාඩි ළඟට යන වාර ගාන ටිකෙන් ටික අඩු වෙනවා. නමුත් පින්නතුනි අපි වයසට ගියත් අපට මෙන්න මේ ආකල්ප ඇති කරගන්න පුළුවන් නම් එන්න එන්නම තමන්ගේ ජීවිතය ගැන පේනකොට ඇතැම් විට ඔබ කරපු වෘතියෙන් අනිත්‍යයට පිහිට වෙච්ච හැටි ඔබ බලන්න, ඔබ ලේ දන් දීපු කෙනෙක් නම් බලන්න, මම මෙච්චර වාර ගානක් මම ලේ දුන්නා, මෙච්චර රෝගීන් ප්‍රමාණයකට මම සැලකුවා, මෙච්චර දූ දරුවන් ප්‍රමාණයකට මගේ මේ ශරීරය උපයෝගී කරගෙන මම ඉගැන්නුවා, ශිල්ප දානය දුන්නා, මෙච්චර ස්වාමීන් වහන්සේලාට මම උපස්ථාන කළා, මෙච්චර මම මේ ශරීරයෙන් සිල් ගත්තා, භාවනා කළා, ඒව කියලා හොඳට තමන්ගේ ශරීරය දෙස බලන්න පිනතුනි. ඒ වගේ අඩුපාඩුකම් තියෙනවා නම් පුළුවන් තරම් ජීවිතේ වැඩිපුර කරන්න. විශේෂයෙන් මංගල සූත්‍රයේ සඳහන් වෙන දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ, මේ මංගල කාරණා පිනතුනි. ඒව තමයි සුප්‍රීම් බ්ලෙසින්ස්. ඒ බ්ලෙසින්ස් පුළුවන් තරම් ජීවිතේ වැඩි කරගන්න. ඒව වැඩි කරගත්තු ප්‍රමාණයට තමන්ගේ ජීවිතය ගැන ලොකු සතුටක් ඇති වෙනවා. ඒ සතුට වැඩි වෙන පින්නතුනි බාහිර පුද්ගලයන්ගෙන් දේවල් වලින් කීර්තිය ප්‍රශංසාව හොයන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. දැන් අපි බලාගෙන ඉන්නව අනිත් කෙනෙක් තමන් ගැන ප්‍රශංසා කරනකම්. කොණ්ඩයක් පීරුවත්, මූණ ලස්සන කළත්, ඇඳුමක් ඇන්දත්, කෑමක් කිව්වත් නිතරම බලනවා අනිත් කෙනෙක් ප්‍රශංසා කරයි කියලා. කෑමක් කිව්වත් ආන හොඳට වෙලා දුණු ටිකක් වැඩි නේද කියලා හරි එහෙම අහනවා. ඊට පස්සේ තමයි කි නෑ එහෙම නෑ හරි හොඳයි කියලා ඉතින් අපි කියනවා. එහෙම බලාපොරොත්තු අපට නිතරම අවශ්‍යයි. බාහිර කෙනෙක්ගේ ප්‍රශංසාවක් අවශ්‍යයි. ඇඳුමක් ඇඳන් ඇතැම් විට අලුත් ඇඳුමක් හිම ඇඳොත් කොහොම හරි පෙන්වන්න උත්සාහ කරනම අලුත් ඇඳුමක් ඇඳන් ඉන්නේ කියලා. කට්ටිය ඉතින් එකපාර හිතාගන්න බෑනේ අලුත් එකද කියලා. ඊට පස්සේ කිව්වට පස්සේ තමයි ඉතින් ආ හොඳ ඇඳුමක් නේද කියලා ඊට පස්සේ ප්‍රශංසාවක් නිතරම බලාපොරොත්තු වෙනවා. මේක වරදක්ම නෙවෙයි පින්නතුනි. ඇත්තෙන්ම අපේ අභ්‍යන්තරයේ සතුට වැඩි වෙනකොට පින්නතුනි මෙන්න මේ බාහිරින් සතුට අපි බලාපොරොත්තු වෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. බාහිර අය අපට ප්‍රශංසා කළත් එකයි නොකරත් එකයි, ප්‍රශංසාවට වඩා එයා කල්පනාවෙන් ඉන්නේ. අනිත් කෙනෙක් තමන් ගැන අඩුවක් කියනකොට අනේ දුර්වලතාවය හදාගන්න එයා හුඟක් කල්පනාකාරී වෙනවා. වෙනත් කෙනෙක් පිනතුනි තමන් ගැන හොඳ කියනට වඩා වටින්නේ තමන්ගේ එක පොඩි හරි අඩුවක් පෙන්වලා දෙනවා නම්. ඒක පින්නතුනේ තමන්ට ලොකු අවස්ථාවක් තමන් නිවැරදි වෙන්න. ඇතැමිට තමන්ටවත් ඒ තමන්ගේ අඩුව පේන්නේ නැහැ. වෙනත් කෙනෙක් මතක් කළ දෙන එක පින්නතුනේ තමන්ට ලොකු භාග්යක් ඒක. දැන් ඉස්සර රජවරු පින්නතුනේ රජතුමා වෙනම පඩිගෙවලකනේ තියාගත්තා. ඒ තියාගත්තේ මොකටද? රජතුමාගේ අඩුපාඩුකම් පෙන්වා දෙන්න. වැරදෙනව පෙන්වා දෙන්න. දැන් අපට පින්නතුනේ අද පඩි නොගෙවම කටියේ ඉන්නවා. ඈ අපිට පඩි ගෙවන්න ඕනේ නැහැ. ඕන තරම් කට්ටියිනෝ අපි හැබැයි ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ. අපි එහෙම කිව්ව ගමම කේන්ති ගන්නවා. ඇතැමිට ඕක හිතේ තියාගෙන දිගටම ඉන්නවා. නමුත් පින්නතුනේ අපි ඒක හොඳ පැත්තට හරවා ගන්නට ඕන. කෙනෙකුට හම්බුනහම කියන කොහොම හරි මගේ අඩුවක් පෙන්වන්න කියලා ඒක තමයි පින්නතුනේ සත්පුරුෂ ලක්ෂණය කියලා කියන්නේ. සමහර අය කෙලින්ම කියන්නේ වෙන වක්‍ර විදියට හරි අපි ගැන අඩුපාඩුකම් කියනවා. එතෙන්දි තමන් දක්ෂ වෙන්නට ඕන මේක තේරුම් ගන්න. එහෙම වුණොත් තමයි අපේ ජීවිත හුඟක් ඉදිරියට යන්නේ. ඒ වගේම අවුරුදු 60ක 70ක 80ක කෙනෙක් හම්බුනහම අහන්න ඒ අය ජීවිත දෙස බලන්නේ කොහොමද කියලා. ඒ අය ඔබේ වයසේ කාලේ ඉන්නවා නම් ඒ අය ජීවිතේ මොනවද වටිනාම දේ කරන්නේ කියලා අහන්න. ඇතැමිට අවුරුදු 90ක කෙනෙක් මුණ ගැහුනාම ඔබ ඇතැමිට අවුරුදු 45ක 50ක කෙනෙක් නම් එයා කියයි මේ වයසේ හිටියනම් මන්නම් ওই වෙන වැඩ කරන්නේ කාරණාසිනට මම රැකියාවක් කරමින් දරුවොත් හදමින් මම උපරිම වශයෙන් බණ භාවනා කරනවා ධර්මය අහනවා මට ඒව කරන්න බැරි වුණා මම කරක් වුණා කියලා බොහෝ දෙනෙක් කියනවා. අන්න ඒ වගේ පින්නතුනේ ජීවිතයේ හුඟක් කලක් ගත වෙන කෙනෙක් මුණ ගැහුනහම ඒ ඇත්ත එක කතා කරලා බලන්න ඒ අය ජීවිතයේ දෙස බලන්නේ කොහොමද කියලා. එයාගෙන් ලොකු ආදර්ශයක් ලොකු මඟ පෙන්වීමක් අපේ ජීවිතයට ගන්න පුළුවන්. ඒක ධර්මයේ සලකන්නේ නිදහනයක් පෙන්වනා වගේ කියලා. ඉතින් පින්නතුනි අපි අඟුලිමාල සූත්‍රයෙන් මේ සාකච්ඡා කරන කාරණයේදී ප්‍රධාන වශයෙන්ම අපි අවබෝධ කරගන්න දෙයක් තමයි කර්මය පිළිබඳව. කර්මය කියන එක පින්නතුනි බුදුදහමේන ප්‍රධාන මාතෘකාවක්. කර්මය ගැන නිතර සිහි කරන්න කියලා බුදුහාමුදුරුවෝ ගිහි පැවිදි අපි හැම දිනාටම අනුශාසනා කළා. අබින්හන් පච්චේ කිතබ්බන් කියලා. හැබැයි පින්නතුනි අනිත් පැත්තෙන් කියනවා කර්මය කියන එක අචින්තනීය ධමයක් කියලා. අචින්තනීය කියලා කියන්නේ සිතන්න එපා කියලා නෙවෙයි සිතන අවසන් කරන්න බෑ කියලා. සිතන අවසන් කරන්න බැරි මාතෘකාවක් කියලා මේක. මේ කර්මයේ 100%ක් දැනගන්න පින්නතුනි සාමාන්‍ය අපි වගේ කෙනෙකුට නෙවෙයි රහතන් වහන්සේ කෙනෙකුටත් අමාරුයි. සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙකුට නෙවෙයි සරුවත් හාමුදුරුවෝ වැනි ප්‍රඥාවෙන් ඉහෙරටම ගිය කෙනෙකුටවත් කර්මය ගැන සම්පූර්ණ අවබෝධයක් ලබා ගන්න කලේසි නැහැ. කර්මය ගැන සපුරාම අවබෝධයක් තියෙන්නේ සම්පූර්ණ පරිපූර්ණ අවබෝධයක් තියෙන්නේ සම්මා සම්බුදුරජාන් වහන්සේ කෙනෙකුට විතරයි. නමුත් පින්නතුනි අපි අපේ ජීවිතේ සඵල වෙන යම්සි ප්‍රමාණයකට කර්මය ගැන දැනගන්න කියලා කර්ම නිතර සිහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කළා. පින්නතුනි මෙතෙන්දී තාම වැදගත් දේශනයක් තමයි බුදුරජාණන් වහන්සේ අපි කරන සියලුම කර්මයන් කොටස් හතරකට බෙදලා තියෙනවා. මොනවද ඒ හතර? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අත්ති බික්කවේ කම්මං කන්නන් කන්න විපාකං. කළු විපාකගෙන දෙන කළු කර්ම තියෙනවා. බ්ලැක් ඇක්ෂන්. කළු කර්ම තියෙනවා. අත්තිබික්කවේ කම්හං සුක්ඛං සුඛ විපාකං. සුදු විපාකගෙන දෙන සුදු කර්ම තියෙනවා. අත්තිබික්කවේ කම්මං බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කන්හං කන්න විපාකං. කළුයි සුදුයි දෙකම මිශ්‍ර වෙච්ච කර්ම තියෙනවා. අත්තිබික්කවේ කම්මං අකන්න අසුක්ඛං අකන්න අසුඛ විපාකං. කර්ම තියෙනවා කළුත් නොවන සුදුත් නොවන කර්ම තියෙනවා. මතකද දැන් මේ ටික? පළවෙනි එක මොකද්ද? ඔය කළු විපාකගෙන දෙන කළු කර්ම තියෙනවා. දෙවෙනි එක තමයි සුදු විපාකගෙන දෙන සුදු කර්ම තියෙනවා. තුන්වෙනි එක මොකද්ද? ඔය කළු සුදු දෙකම මිශ්‍ර විපාක තියෙනවා. හතරවෙනි එක මොකද්ද? කළුත් නොවන සුදුත් නොවන විපාක දෙන කළුත් නොවන සුදුත් නොවන කර්ම තියෙනවා. මෙන්න මේක පින්නතුනේ දැනගන්න එක වටිනවා අපට කර්මය ගැන අවබෝධයක් ලබන්න. පළවෙනි දේ තමයි කළු විපාකගෙන දෙන කළු කර්ම තියෙනවා. ඒ මොනවද? ඒ තමයි සම්පූර්ණයෙන්ම තමන්ගේ හිතේ ලෝභය, ద్వේෂය, මෝහය සහිතව කරන කර්ම. කළු සහ සුදු කියන කාරණා දෙකක් බුදුදහම තුළ සඳහන් වෙනවා. ඒක මේ පිනතුන් වරදවා තේරුම් ගන්න එපා. මේ බටහිර සමාජයත් එක්ක වෙනස් ඒක. ඔව්. දැන් මෙහි කළු පාවිච්චි කරන විදියයි බුදුදහම තුලත් විග්‍රහ කරලා තියෙන විදියයි වෙනස්. බුදුදහමේ කළු පාට සලකන්නේ දුර්වලතාවයේ අයහපතේ ලක්ෂණයක් විදියට, සංකේතයක් විදියට. සුදු පාට සලකන්නේ පාරිශුද්ධත්වයේ පිරිසුදු භාවයේ සංකේතයක් විදියට. ඒකෙන් කියන්නේ කළු ඇඳුම් අඳින්න එපා කියලා නෙමෙයි, මේ කියන්නේ අදාළ තැන් වලට ඒවා අඳින්න. නමුත් මේ බුදුදහමේ තියෙන සංකේතය අපි හඳුනා ගන්නට ඕන. එතකොට කළු විපාක කියලා කියන්නේ ජීවිතයේට දුක, අයහපත, අසහනය ලැබෙන කර්ම. යම් තා දුරට අපේ හිත පිරිසුදු වෙලා හිතේ ලෝභයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් අපි කර්ම කරනවා නම් ඒතා ප්‍රමාණයට අපේ ජීවිත අඳුර පැත්ත වැඩි වෙනවා. සම්පූර්ණ අකුසල බරව කරන ක්‍රියාවල ආනිසංස ආදීනව විදියට පිනතුනේ මේ ආත්ම භාවය තුලත් අපේ ජීවිතයේ දුකටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මරණයෙන් පස්සේ යාල සතර අපායට යනවා. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ අකුසල කර්ම කළා මරණයෙන් පස්සේ දුගති ගාමි වෙනවා කියලා තමයි හිතෙන්නේ. නමුත් පිනතුනේ ඊට වඩා අයහපත වෙන්නේ අපේ ජීවත් වෙන කාලෙදිමයි. අපේ හිතේ නිතරම අපි හිත අපිරිසුදු වෙනවා නම් තියෙන්නේ. අපි කොච්චර ලස්සන ගෙදරක හිටියත් අපට කොච්චර ඉහළ අධ්‍යාපනයක් තිබුණත් කොයිතරම් ඉහළ වැටුපක් මාසෙද ලැබුණත් කොයිතරම් ලස්සන සුවපහසු වාහනයක ගියත් පිනතුනේ අපට අර දේවල් වල කිසිම සතුටක් සහනයක් දැනෙන්නේ නැහැ. මොකද අපට නිතරම අපේ හිතත් එක්ක අපි ඉන්නේ. ඒ හිතේ අනුව තමයි අපේ සතුට තීරණය වෙන්නේ. ඒ නිසා මරණයෙන් පස්සේ යන දුගතියක් ගැන විතරක් නෙවෙයි බුදුදහමෙන් කියන්නේ, මේ ජීවිතේම අපි අඳුර වෙනවා. අඳුර පැත්ත වැඩි වෙනවා. ඒ නිසා බුදුදහමෙන් අපට නිතරම කියන්නේ පුලුවන් තරම් දුරට නුවණ දිනු කරගෙන ප්‍රඥාවෙන් ඉන්න. ඒ ප්‍රඥාව දිනු කරගත්තු ප්‍රමාණයට තමන්ගේ හිතේ ලෝභය, ද්වේෂය අඩු වෙනවා කියල. ඒ නිසා පළවෙනි කර්ම ප්‍රවේදය තමයි කළු විපාක ගෙන දෙන කළු කර්ම. හිත අපිරිසුදු කරන අකුසල කර්ම වලින් දුක් විපාක තමන්ට එන්නේ. දෙවෙනි එක තමයි සොක්ඛං සුඛ විපාකං. හිත නිතරම පිරිසුදු තියාගෙන ලස්සන මලක් වගේ දකින හැම දිනාටම යහපත කරමින් නිතරම තමන්ගේ දෑතින්, තමන්ගේ නෙත් දෙකින්, තමන්ගේ වචනෙන් හැම වෙලාවෙම අනිත්‍යයට යහපත පිණිස වෙන දෙයක්මයි නිතරම කරන්නේ. ඇතැම් විට අනිත්‍යයට පේන්නේ නැහැ, තමන් කරන හොඳ දේවල් පේන්නේ නැහැ. නමුත් පින්නතුණිය නිතරම හොඳ දේකම තමයි යෙදෙලා ඉන්නේ. ඇතැම් විට නුවණැති කෙනෙකුට තීරුම් ගන්නවා, සාමාන්‍ය කෙනෙකුට තීරුම් ගන්නවත් බෑ මෙයා කරන්නේ මොකද්ද කියලා. නුවණැති කෙනෙකුටම තමයි තේරෙන්නේ මෙයා කරන්නේ මොකද්ද කියලා. සාමාන්‍ය කෙනෙක් කෙනෙක්ගේ හොඳ බලන්නේ හොඳට ඉස්සරහට ඇවිල්ලා කතා බහ කරනවා නම්, hina වෙනවා නම්, වාක් වෙලා කතා කරනවා නම් තමයි කෙනෙක් හොඳයි කියලා පේන්නේ. නමුත් වෙනතන ඊට වඩා කෙනෙක් නිහඬ වෙඳගෙන ඊට වඩා සේවයක් කරන කෙනෙක් ඉන්නවා. සමහර ඔබ දන්නවා අධ්‍යාපන ලැබපු අය හැටියට සමහර විද්‍යාඥයෝ ලෝකෙටම යහපත කරන හොඳ නිර්මාණ සොයාගෙන ඉන්නවා. බෙහෙත් දේවල්, ජීවිත ආරක්ෂා වෙන දේවල් ඇතැමිට ලැබ් එකකට වෙලා තනිකරම නිහඬ වෙලා ඉන්නේ. යා කරන ඒ ඩිස්කවරි එකෙන්, රිසර්ච් එකෙන්, එක්ස්පෙරිමන්ට් එකෙන් ලොකු යහපතක් ලෝකෙට කරනවා. ඇතැම්ට අනාගතයේ ලක්ෂ ගානකට හේතු වෙන දෙයක් මෙයා නිහඬව ඉඳගෙන කරනවා. ඒ නිසා පින්නතුනි, මේ වගේ නිහඬව ලෝකෙට යහපත කරන බොහෝ දෙනෙක් මේ ලෝකයේ තුල ඉන්නවා. එයාලා හුඟක් කුසල කරන ලෝකෙට. එතකොට පින්නතුනි, මෙතන සුදු විපාක ගැන දැන් සුදු කර්ම කියලා කියන්නේ සාමාන්‍යයෙන් නැවත මනුස්ස ලෝකෙට එන විතරක් නෙවෙයි, මනුස්ස ලෝකෙන් ඉහළ දිව්‍ය ලෝක බ්‍රහ්මලට යන පුළුවන් මට්ටමට ඉහළම කුසලයන් කරනයි. මනුස්ස ලෝකෙට යනවා නම් සම්පූර්ණ මනුස්ස ජීවිතයම උපරිම සතුට, සහනය, පහසුවන් ලැබෙන විදියට එයා උපත සකස් කරගන්නවා. අන්න එවැනි කර්ම වලට තමයි සුදු විපාක ගෙන දෙන සුදු කර්ම කියලා කියන්නේ. තුන්වෙනි කර්ම තමයි කළු සුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්ම. ඒ මොනවද ඒ කියන්නේ? ඒ කියන්නේ පින්නතුනේ ඇතැම් විට කලක් එයා කුසල කරනවා, ඒ අතරම කුසලුත් කරනවා. දෙකම මාරුවෙන් මාරුවට කරනවා. ඇතැම් විට මුල් කාලේ අකුසල කළා, පස්සේ කාලේ කුසල කරනවා. මේ වගේ දෙක මිශ්‍රව කෙරෙන්න පුළුවන්. ඇතැම් විට එකම කුසලයක් කරද්දී අකුසලයක් යටින් යනවා. ඇතැම් විට දානයක් දෙනවා. දානයක් දුන්නට ලෝකෙට පේන දානයක් දෙනවා, වෙනත් අදහසක් තමයි හිතේ තියෙන්නේ. පිරිසුදුම අදහසින් නෙවෙයි. අන්න එවැනි කර්ම කරන වෙලාවේදී මේ කළු සුදු දෙකම මිශ්‍ර කර්ම විදිහට යන්නේ. ඒකේ අනිසංස නැත්තේ නෑ. හිත පිරිසුදුව තියාගෙන ඉන්න ප්‍රමාණයට හොඳ විපාක තියෙනවා. හිත අපිරිසුදු වෙච්ච ප්‍රමාණයට අකුසල විපාකත් තියෙන දෙකම මිශ්‍ර වෙච්චයි. මෙන්න මේ කර්මවල විපාක විදියට ඉපදෙන කොහේද? එවැනි කර්මවල විපාක විදිහට බොහෝ දෙනෙක් නැවත මනුස්ස ලෝකයටත් එන්න පුළුවන්. හැබැයි ආවට හුඟා දුර්වලතා අපහසුතා මැද්දේ තමයි ඉපදෙන්නේ. එක්ක හුඟා දුප්පත් ගෙදරක, එක්ක හුඟා ලෙඩ රෝගවල බහුලව, ඇතැමිට උපතින්ම ආබාධිතව, යුද්ධ තින රටවල බොහෝම ලෙඩ රෝග පැතිරෙච්ච රටවල තමයි ඉපදෙන්නේ. ඇතැමිට මනුස්ස ලෝකයට අහිමි වෙලා දුගතියට යනොත් තිරිසන් ලෝකේ වගේ ඉපදෙන්න පුළුවන්. හැබැයි සැප විපාකයක් තියෙනවා. මොකද කුසලොත් කරානේ මෙයා. ඇතැමිට බල්ලෙක් බලලෙක් වුණත් හොඳ ගෙදරක තමයි ඉපදෙන්නේ. ඇතැමිට කොහේ හරි තැනක ඉඳලා කෝඩුවක ඉඳලා කොහොම හරි හොඳම සලකන තැනකට කෙනෙකුට සෙට් වෙනවා. ඊට පස්සේ හොඳට අර දාන ආනිසංස ලැබෙනවා යාට. නමුත් අර අකුසලයේ නිසා යාට දුගතියකුත් ලැබුණා. නමුත් කුසලයක් අපති ගියේ නැහැ. කුසල විපාකයක් යාට ලැබෙනවා. ඒ නිසා පිනුතු මේ දෙකම මිශ්‍ර වෙච්ච අය. විශේෂයෙන් මනුස්ස ලෝකේ නාවට පස්සේ අකුසල විපාක යාම යාම ප්‍රමාණයෙන් තිබුණත් සමහර මට්ටම් වල අපට ජයග්‍රහණය කරන්න පුළුවන්. දුප්පත් තැනක ඉපදුණත් ඇතැමිට තමන්ගේ අකුසල විපාක විදිහට දරුවෝ ටික නැති වෙන්න පුළුවන්. ස්වාමි භාරයවන් නැති වෙන්න පුළුවන්. ඇතැමිට සුනාමි වගේ දෙයකට පත් වෙන්න පුළුවන්. ඒ කුමන දේවල් සිද්ධ වුණත් එයා ඒ සියල්ලක්ම ජයගෙන ධර්මයේ පැත්තට එනවා කියලා කයි. ඒ වාසියක් තියෙනවා. මේක තමයි කළු සුදු දෙකම මිශ්‍ර වෙච්ච අය. මෙන්න මේ තුන පින්නතුනි. කළු කර්ම, සුදු කර්ම, කළු සහ සුදු කියන කර්ම දෙකම මිශ්‍ර වෙච්ච කියන මෙන්න මේ තුන පින්නතුනි ලෝකේ හැමදාම තියෙනවා. ඒ නිසා සුගතිගාමි වෙන අය බුද්ධ ශාසනයක පමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කලිනුත් බණ භාවනා කරලා හිත දියුණු කරලා දිව්‍ය ලෝකෙ ගියා හිටියා. දිව්‍ය ලෝකෙ නෙවෙයි ධානා වඩලා බ්‍රහ්ම ලෝකෙ යන අයත් හිටියා. ඒක විශේෂත්වයක් නෙවෙයි. හැබැයි මේ කුමන දේ කළත් පිනතුනේ මෙතන ඉඳන් දැන් වා කල්පනාවෙන් දැන් අහන්න කලින්ටත් වඩා මෙන්න මෙතන තමයි බුදුදහමයි අනිත් දහමොයි වෙනස්කම දැන් හඳුනා ගන්න අවස්ථාව. ඔබේ සියලුම අවධානය සියලුම කුසලතා දක්ෂතා යොමු කරන අවස්ථාව මෙතින් යන්න. පින්නතුනි තමන් කුසල කළත් අකුසල කළත් කුසල අකුසල දෙකම මිශ්‍ර දේවල් කළත් මේ තුනම මුලින් සඳහන් කරන කරුණවල ලක්ෂණය තමයි අපි මේ කර්ම කරද්දී අපි බාහිර ලෝකයක් බලාගෙනයි මේක කරන්නේ. කෙනෙකුට දානයක් දුන්නත් දෙනකොට හිතන්නේ දානය ගන්න කෙනා කලින් මෙතෙන්ට ආව මං දානය දුන්නට පස්සෙත් එයා ඉන්නවා කියලා. ඒ වගේම තමන් සිහි කරනකොට තමන් රුවන්වැලි සෑය වන්දනා කරා වෙන්න පුළුවන්, සියක් නමකට දාන දුන්නා වෙන්න පුළුවන්, භාවනා කළා වෙන්න පුළුවන්, පන්සලක් හැදුව වෙන්න පුළුවන්, මතක් වෙනකොටම මං අහවල් හාඳුරන සැලකුව අහවල් පන්සල සැලකුව ඒ පන්සල දැන් අහවල් තැන තියෙනවා කියලා හිතෙනවා. ඒක නරකම නෑ, හොඳයි පිනතුනි. හැබැයි ඔබ සංසාර චක්‍රයමයි ඉන්නේ. සංසාර චක්‍රයෙන් මිදුණා වෙන්නේ නෑ. මොකද ඔබ මේ දේවල් කළා බාහිර ලෝකයේ ඇති දෙයක් විදිහට ඔබ දකිනවා. ලෝකේ පහළ වෙන බොහෝ දෙනෙක්ගේ ලක්ෂණය මේක. ඇතැමිට බුද්ධෝත්පාද කාලයක වුණත් අපි පින්දහම් කරලා අපි මේ ආකල්පේ තමයි ඉන්නේ. මේක නරකම නෑ පිනතුනි. බොහෝ දෙනෙක් අකුසල නිවැල කියලා කුසල කරනවා. හැබැයි ඒ කුසලල ආනිසංස විදියට එයාට සැප විපාකත් ලැබෙනවා. ඇතැමිට තමන්ගේ දරුවන් හොඳට පින්දහම් කළා, තමන්ගේ අම්මා තාත්තාත් එක්ක පින්කම් කළා, අනේ මේ අම්මා තාත්තම මට සසරේදී ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට ලැබෙච්ච හුඟා දේවල් ඥාතින් එහෙම ප්‍රාර්ථනාෙන් ලැබිච්ච දේවල්. ඒව නරකම නෙවෙයි. හැබැයි පින්නතුනි ඔබ දෙමව්පියන් සමග දරුවන් සමග හොඳට පින්දහම් කළොතින් ප්‍රාර්ථනා කළොතින් අනේ ලබනාත්මෙත් මෙයම මට ලැබෙන්න කියලා දරුවනොත් හොඳට පින්කම් කරොතින් ඒ අය ඔබට සසරේදී මුණ ගැහෙනවා. හැබැයි පින්නතුනි මුණ ගැහෙන්නේ දරුවට විතරක් නෙවෙයි, අම්මා තාත්තා විතරක් නෙවෙයි. ඒ අම්ම තාත්තගේ සෙනෙහස ආදරය ඔබට ලැබෙන විතරක් නෙවෙයි, ඒ අම්ම තාත්ත මහලු වෙනකොට, ලෙඩ වෙනකොට, ඒ අය මරණයට පත් වෙනකොට ඒ දුක් ටිකත් එක්කමයි ඔබට එන්නේ. මට අම්ම තාත්ත විතරක් දෙන්න, හොඳ දරුවෝ විතරක් දෙන්න, ඒ අය අකීකරු වෙන්න එපා, ලෙඩ වෙන්න එපා, මහලු වෙන්න එපා, මරණයට පත් වෙන්න එපා, ඒ ටික මට එපා කියන ඒ ටිකෙන් අයින් වෙන්න බෑ. ඔබ මේකට කැමති වුණොත් ඒත් එක්කම අනිත් ටිකත් ඔබට නොමිලේම ලැබෙනවා. ඒක තමයි සසර ස්වභාවය. ඇයි ඒකට හේතුව? අපි යමක් සිහි කරනකොටම දැන් ඔබේ මියගිය ඥාතිවරයෙක් ඔබ සිහි කරනවා කියමු. මියගිය ඥාතිවරයෙක් ඔබ ඉතාම කැමති ඥාතිවරයෙක් සිහිපත් කරන වෙලාවකදී ඔබේ හිත නිරුද්දුනොත් මෙතනින් සම්පූර්ණයෙන්ම මිය ගියොත් ඔබ ඇතැම් විට ඒ පුද්ගලයා ඉන්න තැනකයි ඒ පුද්ගලගේ කර්ම ශක්තිය සමාන නම් ඔබගේ මානසිකත්වයට ඒ පුද්ගලයා ඉන්න තැනක ආසන තැනක ඉපදෙන්න පුළුවන්. ඒ සිහිපත් කරන කෙනා ජීවත් වෙන්නත් පුළුවන්, මිය ගියා වෙන්නත් පුළුවන්. ඒක අදාළ නැහැ. ජීවත් වෙලා ඉන්න කෙනෙක් නම් ඒ ඉන්න කෙනාට ආසන්නම ඥාතිවරයෙක් හෝ නැත්නම් අල්පේ සහකි දෙවි කෙනෙක් හෝ ඊටත් වඩා අඩු වෙනම් කුසලයේ ගම්දු දුර්වල නම් ඇතැම් විට ගෙදරම මිනිසියෙක් නොවන කෙනෙක් විදිහට හරි ඉපදෙන්න පුළුවන්. ඒ හිතන ස්වභාවය අනුව ඒක තමයි මනසේ ස්වභාවය. ඒකට පින්නතුනි දුර ભેදයක් නැහැ. ඒ කෙනා ජීවත් වෙලා ඉන්නවද මිය ගිහිලද කියන එක අදාළ නැහැ. මේ මනසේ ස්වභාවය මේක. අපි හිතනකොටම ඒ දේ බාහිර තියෙ කියලා හිතුවටින් ඒ දේ සමගයි ඔබ දැන් ඉන්නේ. දැන් සිදුවෙන දේමයි පින්නතුනි. දැන් ඔබ මෙතන ශාරීරික සංසුන්ව හිටියත් ඔබ ගෙදර ඔබේ දරුවා ගැන හිතමින් නම් ඉන්නේ. නැත්තම් ඔබේ වාහනය ගැන හිතමින් නම් ඉන්නේ. ඔබ මේ වෙලාවේ මෙතන නෙවෙයි ඉන්නේ. ඔබ ඒකේ තියෙන දුක් සැප ටිකත් එක්ක ඉන්නේ. දරුවගේ හොඳ දේ සිහි කරනකොට දරුවගේ ඒක සන්තෝෂයෙන් ඉන්නේ. දරුවගේ අකීකරුකමක් අසාර්ථකත්වයක් සිහි කරනකොට ඒ දුකෙන් ඔබ ඉන්නේ. ශරීරයේ මෙතන ලක්ෂණට අඬලා හොඳට සංසුන් වෙන්න පුළුවන්. නමුත් මනසින් ඔබ ඒ දුක සැප දෙකත් එක්කයි ඉන්නේ. මරණාසන්නේ දිවෙන්නේ පින්තුනේ ඒ දෙමයි. මීට වඩා වෙනස් දෙයක් නෙවෙයි. ඒ නිසා සැප දුක් දෙකේම ස්වභාවය මේකයි. ජීවිතයේ නියම தත්ත්වය අනිත්‍යතාවය පටිසම්පාද්‍ය දැන නොගෙන කෙනෙක් අකුසල කළ දුගතිගාමි වෙන්න පුළුවන්, කුසල අකුසල දෙකම මිශ්‍රව කළ මනුස්ස ලෝකෙට එන්න පුළුවන්, සම්පූර්ණම කුසල කළා පින්දහම් කළා ධාන වඩලා බ්‍රහ්ම ලෝකෙට යන්නත් පුළුවන්. ඒ කොතෙන්ට ගියත් ඒ තැනැත්තා මේ සංසාර චක්‍රේමයි ඉන්නේ. සංසාර චක්‍රය කියලා කියන්නේ මොකද්ද? අවිද්‍යාවත් එක්ක යන දෙයක්. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? යමක් ඇසින් පේනකොට, කනෙන් ඇහෙනකොට, මේ ඉන්ද්‍රිය වලින් අරමුණු ලබනකොට අපට හිතෙන්නේ ඒ ලබන අත්දැකීම කලින් තිබිච්ච දෙයක්. ඔබ ඒ ගැන හිතලා ඉවරනාට පස්සෙත් ඒක තියෙනවා කියලා හිතුවොත් ඔබ සංසාර චක්‍රයේ ඉන්නේ. පින්නතුනි මෙන්න මේ සංසාර චක්‍රයෙන් එළියට යන්නයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ලෝකෙට අනුශාසනා කරන්නේ. අන්න ඒ වෙනි කර්ම වලට තමයි කියන්නේ මොකද්ද? අත්ථි භික්ඛවේ කම්මං අකන්න අසුක්ඛං අකන්හ අසුක්ඛ විපාකං. සමහර කර්ම තියෙන ඒවා කළුත් නෑ සුදුත් නෑ, ඒ වගේ විපාකත් කළුත් නෑ සුදුත් නෑ කියලා. ඒ මොනවද? ඒ කර්ම තමයි මෙන්න මේ සංසාර චක්‍රෙන් එළියට යන කර්ම. මේක එකපාර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක අර කුසල කර්ම කර කර මේ පැත්තට පොඩ පොඩ එන්න ඕන එකයි. ටික ටික එකපාරෙන්න පුළුවන් සත්‍යයක් නෙවෙයි. මොකද සසර අපි හුඟක් කලක් පුහුණු කරලා තියෙන්නේ අනුසෝත ගාමී දහම ගඟක් පහළට ගලාගෙන යනවා වගේ එකම විදියක් තමයි අපි සසරේදී පුහුණු කරලා තියෙන්නේ. අපට නිතරම එන්නේ ඒක තමයි හිතට. නමුත් ඒ තත්ත්වෙන් ඉක්මලා උඩුගම් බලා යනවා කියලා කියන්නේ පටිසෝත ගාමී දහමක් කියලා කියන්නේ. පින්නතුනි අපේ ජීවිතවල වෙන්නේ අපි මේ දැනට හිතාගෙන ඉන දෙයට වඩා සම්පූර්ණ වෙනස් දෙයක්. දැන් අපි හිතන් ඉන්නේ තමන්ගේ දුව දරුවන් අහවල් ස්ටේට් එකේ ඉන්නවා, අහවල් තැන රැකියාව කරනවා, අහවල් කොලෙජ් එකේ යුනිවර්සිටි යනවා කියලා දැන් හිතන් ඉන්නේ. ගෙදරත් අහවල් තැන තියෙනවා, ස්වාමි පුරුෂයාත් අහවල් තැන ඉන්නවා, අම්මා තැන ඉන්නවා, තාත්තා රෙහි ඉන්නවා. එහෙම කියලා දැන් ඔක්කොම ටික අපේ ලෝකේ තියෙනවා. ඒව සිහි කරනකොටම ඔක්කොම දේවල් ටික තමන්ට සිහි කරගන්න පුළුවන්. ඒ සිහි කිරීම බුදුදහමේ වරදක් කියලා කියන්නේ නැහැ. ඒක වැරදීමක් නෙවෙයි. එහෙම සිහි කරන්න ඕන අපි. හැබැයි එහෙම සිහි කරනකොට අපට හිතෙන්නේ ඒ අත්දැකීම කලින් තිබිච්ච දෙයක්. ඒ වගේ මේ අත්දැකීම ඔබ ඒ ගැන හිතුවට පස්සෙත් ඉතුරු වෙනවා කියලා හිතුවොත් ඔබ සංසාර චක්‍රයේ ඉන්නේ. බුදුහාරු දේශනා කරන්නේ එයාලා හිතලා යුතුයකම් ටික කරන්න පුළුවන් සංසාර චක්‍රේනුත් ඉක්මලා. කොහොමද කරන්නේ එහෙනම්? දැන් හිතනට වඩා සම්පූර්ණ වෙනස් විදියකට තමයි හිතන්නේ. ඒ මොකද්ද හිතන විදිය? ඔබට ජීවිතය යම් අත්දැකීමක් ලැබෙනවා කියලා කියන්නේ පින්නතුනි ඔබ යමක් සිහි කරනවා නම් ඒ සිහි කරන මොහොතේ ඒ දේ ඔබේ ජීවිතය තුළ තියෙන ඇත්තටම. ඔබ දරුව ගැන සිහි කරනකොට ඒවලේ දරුව ඔබේ ලෝකේ ඉන්නවා. ඒලි අවස්ථාවේ වෙන කිසියම් දෙයක් ඔබේ ලෝකේ නැහැ. අඩුගානේ ඔබේ ශරීරයවත් නැහැ වෙලේ. ඔබේ වාහනය ගැන සිහි කරනවා නම් සම්පූර්ණ ඔබේ ලෝකයේ වාහනය. ඔබේ රැකියාව, අධ්‍යාපන සුදුසුකම, අම්මා තාත්තා මේ වගේ දේවල් සිහි කරනවා නම් ඒ සිහි කරන මොහොත විතරයි, ඒ ෂණිය විතරයි අපේ ජීවිතය කියලා කියන්නේ. උපමාවකින් කියනවා නම් පින්වතුනි, අපි නිතරම කියන උපමාව මොකද්ද? කණ්ණාඩියක් ළඟට යනකොට ඒ රූපේ නිර්මාණය වෙන්නේ ඒ මොහොතේ. කණ්ණාඩිය ළඟට යන්න කලින් ඒ රූපය ඔබ එනකම් බලන් හිටියේ නැහැ. අනේ හවසත් ඇවිල්ලා ගියේ දැන් උදේත් එනේ මහත්යම තමයි කියලා. කණ්ණාඩිය ඔබ එනකම් බලාගෙන ඉන්නේ නැහැ. පින්නතුනි, ඒ රූපේ නිර්මාණය වෙන්නේ ඒ මොහොතේ හේතු ටිකක් එකතු වෙච්ච තැන. ආලෝකයේ කණ්ණාඩිය ඔබේ ඇස දල්වා බැලීම, ඔබේ විඥානය, මේ වගේ හේතු 10ක් එක විට එක්තැන් වෙනවා පින්නතුනි. ඒ හේතු 10ම කලින් තිබිච්ච දේවල් නෙවෙයි. ඒ හේතු 10ම ඒ මොහොතේ හටගන්නේවා. දැන් ඇසෙන් රූපයක් දකිනවා නම් ඇස රූපය, චක්කු විඥානය, චක්කු සංපස්සය, චක්කු සංපස්සජා වේදනා, රූප සංඥා, රූප සංචේතනා, රූප තෘෂ්ණා, රූප විතක්ක, රූප විචාර කියලා පින්නතුනි එක විට පෙරපසු නොවේ රූපයක් දකිනකොට මේ 10ක් හටගන්නවා. හරියට ඔබ කණ්ණාඩිය ළඟට යනකොටම රූපේ නිර්මාණය වෙනවා වගේ බාහිර රූපයක් දකිනවා කියන්නේ මෙන්න මේ 10ක් තැන් වුණා. වෙනත් විදියකින් කියනවා නම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පංචකයක් ඒ මොහොතේ ගොඩ නැගුණා. මේක තමයි ජීවිතය කියලා කියන්නේ. හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන ලෝකයක් තියෙනවා. ඒ නිසා මෙන්න මේ தත්ත්වයේ පින්තුනි හිතන මොහොත, හිතන වාර ගාන ටිකෙන් ටික වැඩි කිරීම තමයි කෙනෙක්ගේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. පින්තුනි මෙන්න මේ සිතට, මෙන්න මේ නුවණ ඔබට යම් කිසි මොහතක තියෙනවා නම් ඒ අවබෝධය, ඒ නුවණ තියෙන මොහොතේ පින්තුනි ඔබේ හිතේ කිසිදු රාගයක් නැහැ. ඒ මොහොතේ ඔබේ හිතේ කවුරුවත් ගැන අමනාපයක් නැහැ. ඒ මොහොතේ ඔබේ ගැන ඔබේ හිතේ කිසිම කෙනෙක් ගැන ඊර්ෂ්‍යාවක් නැහැ. ඒ මොහොතේ පින්නතුනේ ඔබ කොයිතරම් වයසට ගිහිලා කෙනෙක් හිටිය කෙනෙක් වුණත් ඔබට ඒ ඔබේ ඉන්න වයස දැනෙන්නේ නැහැ. ඒ මොහොතේ ඔබේ ශරීරයේ බරපතලම අස්නීපයක් තියාගෙන ඔබ මරණාසන්න මොහොතට ලං වෙලා ඉන්න කෙනෙක් වෙන පුළුවන්. ඔබට ඒ කායික රෝගය මනසට දැනෙන්නේ නැහැ. ශරීරයට වේදනාවක් දැනෙන්න පුළුවන් කායික වශයෙන්, නමුත් මනසට ඔබ ඒ වේදනාව තමන්ගේ කියලා ගන්න නැහැ මේ මොහොතේ. ඒ විතරක් නෙවෙයි පින්තුනි, ඔබ යමක් සිහි කරනකොටම දරුව ගැන හරි, වාහනය ගැන හරි, ගෙදර ගැන හරි, අම්මා ගැන හරි සිහි කරනකොටම ඔබට අවබෝධයක් තියෙනවා නම් මේ සිතවිල්ල මේ මොහොතේ ආවේ, මේ මොහොතේම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා. ඔබේ අවබෝධයේ ඉන්න මොහොතක නම් ඔබේ අවසාන සිතවිල්ල ආවේ, චුටි චිත්තේ හටගත්තේ, ඔබ මරණයටපත් උනේ. ඔබේ සිතේ ස්වභාවය මොකද්ද? ඔබේ සිත නැවත තැනක පිළිසිඳ ගන්න අවස්ථාවක් නැහැ. සිත බැස ගන්න කිසිම දෙයක් නැහැ. ඔබේ මරණයත්, ඔබේ රහත් භාවයත්, ඔබේ පිරිනුවන් පෑමත් කියන මේ කාරණා ටිකම එක මොහොතේ සිද්ධ වෙන සම්සීසී කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුනි මේක මරණාසන්න මොහොතේ අපට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් අපි කවුරුත් කැමති නැවත ඉපදෙන්න නේද? එහෙමයි තමයි අපි කවුරුත් ඉන්නේ. නැවත ඉපදෙන්න ආසාව තියාගෙන කමන්නේ. නමුත් වෙනුතුනේ අපි කවුරුත් කැමති දුකෙන් නිදහස් වෙන්නනේ. දුක් විඳින කවුරුවත් කැමති නෑ දුකෙන් නිදහස් වෙන්න. මරණයෙන් වෙන දුක, මහලුවීමෙන් වෙන දුක, ලෙඩවීමෙන්, තමන්ගේ ළඟම ඥාතීන් වෙන්වීමෙන් වෙන දුකෙන් නිදහස් වෙන්න අපි කවුරුත් කැමතිනේ. අන්න ඒක තමන්ගේ ජීවිතයේ පරමාර්ථය කරගන්න. බුදුහාඳුරෝ නොපෙනෙන නිවනකට මඟ කියපු සාස්ත්‍රවරයෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ පෙනෙන දුකෙන් නිදහස් වෙන්න, තමන් දැනට විඳින දුක් සමුදායෙන් නිදහස් වෙන්න මාවත කියපු සාස්ත්‍රවරයෙක්. ඒ නිසා පින්නතුනි මෙන්න මේ ප්‍රඥාව ටිකෙන් ටික දියුණු කරගන්න තමයි අපි අපේ ජීවිතයේ සියලුම කැපවීම කරන්නට ඕන. එනිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නුවණැති ප්‍රඥාවන්ත කෙනෙක් ලෝකේ ඉන්නවා නම් ඒ කෙනා තමන්ගේ විශිෂ්ට ඥාණයෙන් යමක් වඩන්න තියෙනවා නම් මොකද්ද වඩන්න තියෙන්නේ? ඔව්, සතර සතිපට්ඨාන තුල ඉඳගෙන සමත විදර්ශනා වඩන්න කියලා. නිතරම තමන්ගේ සිත කය ගැන අවධානයෙන් සිහිය පිහිටුවාගෙන එක පැත්තකින් වර්තමානය තුළ සිත පවත්වා ගැනීම අවස්ථාව කාලය ටිකෙන් ටික දියුණු කරනවා. මෛත්‍රී භාවනාව, ආනාපාන සතිය, බුදුගුණ භාවනාව මේ වගේ දයක් කරමින් මේ යොදන කාලය තත්පරයෙන් තත්පරය හැමදාම වැඩි කරගන්න. ඒ වගේම ඒ සමාධිමත් වෙන හිතින් ප්‍රඥාවෙන් බලන්න පුළුවන් විදියට හැකි තාක් නුවණ දියුණු වෙන විදිහේ ධර්ම දේශන අහන්න. අනිත්‍යතාවය පදනම් වෙච්ච පටිච්චසමුප්පාදයේ විස්තර කෙරෙන ධම්ම දේශනා පුළුවන් තරම් අහන්න. අහපු තරමට තමයි පින්නතුනේ දැන් ඒ තැනත්තා හිත සමාධිමත් වෙන හැම මොහොතකම මේ අනිත්‍යතාවයෙන් බලන්න. යාට ඒක තමයි පින්නතුනේ ජීවිතයේ වටිනාම අත්දැකීම. එයා ජීවිතේ දවසට ලොකු වැටුපක් ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඇතැම් විට දවසකට මෙහි මුදලින් 1000ක් හම්බ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ලොකු කීර්තියක් ලබන කෙනෙක් වෙන්න පුළුවන් හැමදාම. ඒක යා පොඩ්ඩක්වත් අඩු කරන්නේ නැහැ. ඒක ලැබෙනවා යාට. නමුත් ඒක නෙවෙයි යාට ජීවිතේ උපරිම සන්තෝෂය, සතුට. යාගේ උපරිම සතුට මොකද්ද? යාගේ උපරිම සතුට මෙන්න මේ අනිත්‍යතාවය මෙනෙහි කරන මොහොත. එයා ජීවිතයේ දැනට යම්සි දෙයකට ප්‍රමුඛත්වය දීලා තියෙනම් තමන්ගේ රැකියාව වෙන්න පුළුවන්, අධ්‍යාපනය වෙන්න පුළුවන්, දරුවන් පිළිබඳ වෙන්න පුළුවන්, අම්මා තාත්තා පිළිබඳ වෙන්න පුළුවන්. එයා ඒ අවධානය, ඒ කැපවීම, ඒ වගකීම එයා පොඩ්ඩක්වත් අඩු කරන්නේ නැහැ. ඒ ටික එහෙමම කරමින් එයා ඊට වඩා ඉහළම තැනකින් මෙන්න මේ නුවණින් බලන දේ පිළිබඳව කාලය කැප කිරීම එයා ටිකෙන් ටික දිනපතාම වැඩි කරගන්න. වැඩි කරන්න වැඩි කරන්න එයාට තියෙන වාසිය මොකද්ද? එයා දන්නව සැපත විඳින ක්‍රමය. එයාට ලෝක යම් කිසි කෙනෙක් කොයිතරම් ධනෙ ලබන කෙනෙක් වුණත්, කොයිතරම් රාජ්‍ය නායකයෙක් පිළිබඳ වුණත්, කොයිතරම් රූපේ ලස්සන කෙනෙක් පිළිබඳ වුණත් එයාට ඊර්ෂ්‍යාවක් හටගන්නේ නැහැ. ඇයි ඒ? එයාට කවුරුවත් ගැන ඊර්ෂ්‍යාවක් හටගන්නේ නැහැ. ඇයි ඒ? මේ ධර්මයේ දන්නේ නැති අනිත් ඔක්කොම අය දුක් විඳින අය. දුක් විඳින අය ගැන තමන්ට ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ නැහැ. තමන්ට ඇති වෙන අනුකම්පාව. මේ පිනතුනි ලෝකයේ ඉන්න ඊර්ෂ්‍යා කරන එක්කනේ. ඇත්තටම ලෝකෙට ඊර්ෂ්‍යා කරන්නේ කවුද? ඇත්තටම ලෝකෙට ඊර්ෂ්‍යා කරන්නේ වසවර්ති මාරය. මාරය තමයි තමන්ගේ ශේෂ්ත්‍රයේ ඉක්මවලා කාමාවචර ලෝකේ ඉක්මවලා රූපාවචර ලෝකෙට, බ්‍රහ්ම ලෝකෙට යන හදනකොට එතකොට තමයි බාධා කරන්නේ. දැන් අපට දිනදා බාධා කරන්න නැහැ පින්තුනි. ඒ තත්ත්වයට යනකොට බාධා කරන්න නැහැ නෙවෙයි. දැන් අපි වර්තමානයේ කරන දේවල් වලින් ඒ වසවර්ති මාර්ය පොඩ්ඩක්වත් බාධා කරන්නේ නැහැ. දැන් වාහ උදව් කරනවා. හරිම හොඳ කෙනෙක්, මගේ වසඟ ඉන්න කෙනෙක්, මා යට තින කෙනෙක්, මෙයා නම් කල්ප ගානකට මාව ඉක්මවල යන්නේ නැහැ කියලා දැන් නම් හිතේ. දැන් අපි ඉන්න තත්ත්වය ගැන ඔහු බලන්නේ එහෙමයි. ඒ නිසා ලෝකයට සැබෑ ලෙසම ඊර්ෂ්‍යා කරන්නේ ධර්මයේ දන්න අය. හැබැයි ධර්මයේ දන්න නියම කෙනා නම් කොහොමවත් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. එයා ලෝකෙට පිහිට වෙන අනිත්‍යයටත් ඒ තත්ත්වයට යන්න. ඒ නිසා පිනතුනි ලෝකයේ කෙනෙක් සතුට විඳිනවාද කියලා බලන්නේ එයාගේ රැකියාවෙන්, වැටුපෙන්, දරුවන්ගෙන් සතුට වෙන විදියෙන් නෙවෙයි. කෙනෙක් කොයිතරම් දුරට සතුට විඳිනවාද, කොයිතරම් සාර්ථකද කියලා බලන්නේ කොහොමද? බලන්නේ එයාට දුක් විඳින්න හේතු වෙන කාරණයකදී. ලෙඩවීම, මහලුවීම, තමන්ගේ ළඟම ඥාතීන්ගේ වියෝවයන්, ප්‍රියයන්ගෙන් වෙන්වීම, මෙන්න මේ කරුණවලදී යා කොයිතරම් දුරට මානසිකව නොවැටෙන කෙනෙක්ද කියන එක මතයි. එතෙන්දී දුක් නොවන ප්‍රමාණය අනුවයි කෙනෙක්ගේ සාර්ථකත්වය බුදුදහම තුළින් බලන්නේ. එනිසා පින්නතුනි අපට ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වීමෙන් ලැබෙන ප්‍රධානතම ආනිසංසය තමයි මෙන්න මේ දර්ශනය. අපි තේරුම් ගන්නට ඕන. දැන් බොහෝ දෙනෙක් කියනවා ලෝකේ හුඟක් ධර්ම දේශනා තියේ කියලා නේ. ධර්මයේ සුලභයි කියලා බොහෝ දෙනෙක් කියනවා නේ. පින්නතුනි ධර්මයේ නාමයෙන් සාකච්ඡා කරන දේවල් ලෝකේ සුලභයි. ඒක හරි. නමුත් සද්ධර්මයේ කියන එක සුලභ නෑ පින්නතුනි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් නිවැරදි ලෙසම දුකෙන් නිදහස් වෙන ධර්මය හෙන අවස්ථා තාමත් විරලයි ලෝකේ. ඒ නිසා පිනුතුනි ඔබ දක්ෂ වෙන්නට ඕන සැබෑ ලෙසම දුකෙන් නිදහස් වෙන අපි මොකද කරන්න ඕනේ කියලා. ඒ සඳහා පිනුතුනි හැකිතාක් දුරට තමන් අකුසලෙන් මිදලා හැකිතාක් කුසල දහම් කරගන්න. ඇයි අපි කුසල දහම් කරගati උත්තේ ලෞකික කුසලයක් අපි කරන්න ඕන? අපි ආමඩ තාතර සලගනකොට, වැඩිහිටියන ගරු කරනකොට, දන් දෙනකොට මේ වගේ දේවල් වලට අපට වාසියක් ලැබෙනවා. මොකද ලැබෙන වාසිය? මේවා අපි කරනකොට පිනොතින අපි ඉගෙන ගන්න කෙනෙක් නම් ඉගෙන ගැනීම සාර්ථක වෙනවා, නිරෝගී භාවය ලැබෙනවා, දිගාසිරි ලැබෙනවා, දරුව සාර්ථක වෙනවා. මේ ඔක්කොම ලැබෙනවා මේ පින්කම් ලෞකික කුසලයන් කරනකොට. ඒ නිසා මේවා අපි කරගන්නට ඕන. මේව කරන ගන්න මේව හැම දෙයකින්ම මේ වාසිය අරගන්න යතු මොකටද පින්නතුනි? අපි මේ හැම දෙයකින්ම වාසිය ගන්නෙ මෙන්න මේ ඉහෙළම කුසලයේ වඩන්නට විවේකය, පහසුකම් ටික, මඟ පෙන්වීම ලබා ගන්නයි අපි මේ ටික කරන්නේ. හරියට දැන් ශ්‍රී ලංකාවේ ජයසිරි මහ බෝධි වඳින්න යනකොට ඔබ දකිනවා වටේම බෝධි රාශියක් තියෙනවා. වටේම ලොකු ප්‍රාකාරයක් තියෙනවා. මේ ප්‍රාකාරයේ මේ බෝධි ටික පසුකවල ගිහිලා තමයි උඩමළුවට ගිහිලා තමයි අපි බෝධිය දකින්න තියෙන්නේ. කෙනෙක් කියනවා නම් අනේ මේ බෝධිය විතරක් තියෙන්න ඕනේ, මේ වටේ තියෙන බෝධි ටික අයින් කරන්න කියලා මොකද වෙන්නේ? පින්නතිනර වටේ තියෙන බෝධි ටිකේ ආරක්ෂාවෙන් තමයි, ඒ ප්‍රාකාරයේ ආරක්ෂාවෙන් තමයි අර උඩමළුවේ වැඩ සිටින ජයශ්‍රී මහ බෝධිය නිර්පද්‍රිතව තියෙන්නේ. අන්න ඒ වගේ අපේ ජීවිතවලත් කරන යුතුයකම් ටික නිසා, පින්කම් නිසා, හොඳ වෘත්තියෙන් නිසා මේ වගේ ලැබෙන ආශිර්වාදයෙන් තමයි අපි අර ප්‍රධාන කුසලයේ කරා යන්නේ. යම් කිසි කෙනෙක් තමගේ අම්මට තාත්තට සලකන්න පුළුවන් මානසිකත්වයක් නැත්නම් එවැනි කෙනාට මෙවැනි දහමක් අහන්න තරම් මානසිකත්වයක් සකස් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ අම්මට තාත්තට සලකන්නේ ඒ සලකල ඔබ සතුට වෙන ආශිර්වාද ලබා ගන්න. ඇතැම් විට අම්මා තාත්තා අපි ඔලුව අතගාලා අපට ආශිර්වාද කරනවානේ. ස්වාමින් වහන්සේ කෙනෙක් දැක්කහම අම්මල එහෙම තාත්තල හරි මාදරේ සිවුර අතගාලා සිවුර ඉම්පලා ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරනවා. ඉතින් අපේ අම්මා තාත්තා ඉන්න කාලේ අපේ ජීවිතේ හුඟක් ලස්සනම කාලය. ඒ අවස්ථාව පිනතුනි ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. ඒක මගේ හැරගන්න එපා. ඒ ඉන්න කාලේ පුළුවන් තරම් තමන්ගේ දෑතින්ම සලකන්න. සලකලා උත්පරීම දුරට තමන්ගේ කුසලයේ දිනු කරගන්න. ඒ විතරක් නෙවෙයි අම්මා තාත්තට සුගතිගාමී වෙන්න, ධර්මයට ලං වෙන්න උත්පරීම පහසුකම් ටික සලස්වන්න. ඒ කරන ගමන් තමනුත් පිනතුනි දිනපතාම ජීවිතය ආධ්‍යාත්මික වශයෙන් ඉදිරියට යන්න. සාමාන්‍ය දිනදා කරන පින්කම් ටික විතරක් නෙවෙයි. මෙන්න මේ ලෞකික කුසලයේ ඉක්මවලා සංසාර චක්‍රයෙන් ඉක්මලා යන ලෝකෝත්තර කුසලයේ කරා තමන්ගේ සිහිත නිතරම පිහිටුවා ගන්න. නිතරම අනිත්‍යතාවය දකින්න. මෙන්න මේ ලෙස පිනතුණි පටිච්ච සමුප්පාදය මත පදනම් වෙච්ච අනිත්‍යතාවය අපි නිවරදිව තේරුම් ගන්න මොහොතක් තියෙනවා නම් පිනතුණි ඒ හැම මොහොතකම අපේ දුකෙන් නිදහසල ඉන්නේ. ඒ හැම මොහොතකම පිනතුණි බාහිර අරමුණක් නිසා අපේ හිතට පීඩාවක් නැහැ. අපි මේ ඇසෙන් රූපයක් දකිනවා කියලා කියන්නේ, කනෙන් ශබ්දයක් අහනවා කියන්නේ පිනතුණි මේ බාහිර රූපයේ තියෙන දෙයක් අපට එනවා නෙවෙයි. මේ බාහිර මලක් හෝ ගසක් හෝ දෙයක් බලලා ඒ සතර මහා භූත රූප පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූප බාහිර අවකාශය තුල එක්තැන් වෙලා තියෙනකොට අපේ හිතන විදියට තමයි ඒක අපට නිර්මාණය වෙලා පේන්නේ. දැන් ඔබට ඔබේ අමකාත දකින්නකොට මේ අමකාත කියලා හිතෙන්නේ. නෝනට මේ අමකාත දකින්නකොට නැන්ද මාම හෝ වෙනත් විදියකට හිතෙන්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් දකින්නකොට වෙනත් විදියකට හිතෙන්නේ. ඒතොර මේ ආකල්පය එන්නේ අපේ මානසික ස්වභාවය අනුව. ඒකෙන් කියන්නේ බාහිර රූපයක් නැහැ කියලා. බාහිර සතර මහා භූත රූප එකතු වීමක් තියෙනවා. ඒ එකතු වීම තුළට අපි තමයි මේ පැත්තෙන් මේ අම්මා කියලා, මේ තාත්තා කියලා, මේ දරුවෝ කියලා නිර්මාණය කළා. ඒ අපේ තියෙන සම්බන්ධයට අනුව අපි මේ පැත්තෙන් දුක් සැප විඳින්නේ. අපි කියනවා යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා. ඒ ඉන්න පුද්ගලයා ඔබට හුඟක් උදව් කරපු කෙනෙක්. ඒ කෙනා දකින්නකොට මෙයා ගැන හුඟක් ලොකු ආදරයක් එනවා. ඒ වගේම තව කෙනෙකුට ඒ තැනැත්තාම ලොකු හානියක් කරපු කෙනෙක්. දිනු වෙන ලොකු බාධාවක් කරපු කෙනෙක්. එතකොට අර තැනැත්තාට මේ තැනැත්තා දකින්නකොට මොකද වෙන්නේ? ඔබ දකින්න විදිහ ආකල්පයක් දෙන්නේ නැහැ. එතකොට ඒ දකින්න පුද්ගලයාගේ ස්වභාවයෙන් නම් ඔබට දුක සැප කියන කාවේ දෙන්නාටම එකම සමාන ස්වභාවයක් එන්න ඕන. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඔබේ දුව දෙස බලන විට ඔබට යම්කිසි ආකල්පයක් එනවා නම් ඒ සතුට අනිත් කෙනෙකුට ඒ විදිහට එන්නේ නැහැ. තමන්ගේ දරුවා දෙස බලන විදිහෙන් තමන්ට ආකල්පයාවට වෙනත් කෙනෙකුට ඒ සමාන අත්දැකීමක් එන්නේ නැහැ. එතකොට ඒ ස්වභාවය එන්නේ බාහිර රූපයේ තිබිලෙනවා නෙවෙයි. ඒක එන්නේ අපේ හිතේ තියෙන කර්මය, අවිද්‍යාව, තෘෂ්ණාව, ඒ හටගැනීමේ ස්වභාවය නොදන්නාකම ආදී හේතු ටිකක ප්‍රතිඵලයක් විදියටයි බාහිර රූපිය ඔබට දරුවෙක් විදියට, ඥාතිවරයෙක් විදියට, ගහක් විදියට, මලක් විදියට පේන්නේ. ඔබ කණ්ණාඩියක් ළඟට යනකොට කණ්ණාඩියේ පේන රූපය කණ්ණාඩියේ තියෙන රූපයක් නෙවෙයි. ඒ පේන රූපය ඔබ මෙහි ඉන්න රූපය තමයි ඔබට ඒ පේන්නේ. ඔබේ මුහුණේ ස්වභාවය අනුව තමයි කණ්ණාඩි රූපේ නිර්මාණය වෙන්නේ. එතකොට රූපේ අඩුපාඩුවක් තියෙනවා නම් කණ්ණාඩියට දොස් කියලා වැඩක් නැහැ. රූපේ ලස්සන නම් කණ්ණාඩියේ රූපයට ඊර්ෂ්‍යා කරාට වැඩක් නැහැ. කණ්ණාඩිය නිර්මාණය කළ දෙන්නේ ඔබේ මේ පැත්තේ තියෙන ස්වභාවය අනුව. ඒ වගේම තමයි පිනොතුනි ඔබට යම්කිසි රූපයක් ශබ්දයක් ආදී මේ අරමුණක් නිසා සැපක් හෝ දුකක් එනවා නම් ඒ කියන්නේ ඔබ බාහිර දේ තුළ හිත නැඹුරු වෙලා තියෙන, හිත බැසගෙන තියෙන. ඒ නිසා මෙන්න මේ බාහිර රූප ශබ්ද ආදී තුළ හිත බැස නොගන්නා විදියට ඇසෙන් රූපයක් දකිනකොටම, කනෙන් ශබ්දයක් අහනකොටම ඒ බාහිර දේ තමන්ට සෞන්දර්ය විඳින්න පුළුවන්. ඒකට බාධාවක් නැහැ, බය වෙන්න එපා. මේ දර්ශනේ දැක්කොත් අනේ මේ මල ගහේ ලස්සන බලන්න බැරි වෙයි, මේක අයින් කරන්න වෙයි. එහෙම කියලා ඒකට බය වෙන්න එපා. දැනටත් වඩා හොඳට ලස්සන පේන ගන්නවා. රහතන් වහන්සේලා කියලා කියන්නේ පින්තුනි ස්වභාව සෞන්දර්යය හොඳින්ම වර්ණනා කරපු අය. රහතන් වහන්සේලාගේ ගාථා පින්තුනි තනිකරම ගීත වගේ, සෞන්දර්යාත්මක ගීත වගේ. ගංගාවල් ගලන ආකාරය, මල් පිපෙලා තියෙන ආකාරය, ලස්සනට ගස් ඇදලා තියෙන ආකාරය, උන්වහන්සේ ඉතාම සෞන්දර්යමත් විදිහට බලපු ආකාරය. සාමාන්‍ය අපි බලන විදිහට නෙවෙයි, නික්ලේශීය මනසින් බලනකොට පින්තුනි දැනටත් වඩා ඒ සෞන්දර්යය පේනවා. ඒ නිසා ඔබ කණ්ණාඩිය ළඟට ගිහිල්ලා කණ්ණාඩියේ රූපය බලන්න, ඒක වරදක් නෙවෙයි. හැබැයි අපි ඒ කණ්ණාඩියේ රූපය තියේ කියලා අපි කවදාවත් හිතන්නේ නැහැ. ඒ නිසා අපිට ලස්සන දැකලා යන්න පුළුවන්. ආවට පස්සේ කණ්ණාඩියේ තියෙන මේ ලස්සන රූපයට කවුරුවත් හානියක් කරයි, ඒ කණ්ණාඩියේ පෙනිච්ච රූපයේ තියෙන මාලය කවුරුහරි ගලව ගනීද දන්නේත් නැහැ. ඈ කරාබු දෙක ගලව ගනීද දන්නේත් නැහැ කණ්ණාඩියේ තියෙන රූපය කියලා. එහෙම අපට හැඟීමක් ඇති වෙන්නේ නැහැ. අපි දන්නම ඒක නිර්මාණය වුණු මේ මොහොතේ ඒක ඇති වුණේ කියන එක අපි දන්නවා. ඒ ගැන අපට බියක්වත් සැකක්වත් කිසිම අමනාපයක්වත් හටගන්නේ නැහැ. අන්නේ ආකාරයට පිනොත්නි ප්‍රඥාවෙන් ලෝකයේ දෙස බලන ආකාරය තමයි මෙන්න මේ සංසාර කර්ම චක්‍රයෙන් ඉක්මිලා අකන්න අසෝක විපාකං කියන ස්වභාවයෙන් අපට විස්තර කරන්නේ අන්නේ තත්ත්වයට පත්වෙච්ච රහතන් වහන්සේ අඟුලිමාල හාමුදුරන්ට පින්නතුණි. මිනිස්සු පින්ඩපාතේ බෙදලා තින්කම් කරගත්තා. උන්වහන්සේ පින්ඩපාතේ යම් කෙසේ විදේක මානසිකත්වයක් තිබුණා නම් උන්වහන්සේට පීඩා කරනකොට ඒ දේ පිළිබඳවත් උන්වහන්සේ උපේක්ෂා සාගතව දැක්කා. ඒ කිසිඳු දෙයක් ගැන තමන්ගේ කියලා කල්පෙකින් හිතේ නෑ. මොකද මෙන්න මේ අනිත්‍ය දර්ශනය තුළ සම්පූර්ණම හිත බැසගෙන තිබුණේ. ඒ නිසා උන්වහන්සේට පින්ඩපාතයත් එකයි, උන්වහන්සේට මල් පූජා කරත් එකයි, ගල් වලින් ගැහුවත් එකයි. උන්වහන්සේට ලොකු වෙනසක් නෑ. පින්නතුනි මෙන්න මේ මට්ටමට හිත දිනු කරන්නට මේ කර්ම චක්‍රයෙන් ඉක්මිලා යන දහමක් තමයි මේ අඟුලිමාල සූත්‍රය හරහා අපට පෙන්වා දෙන්නේ. ඒ නිසා ඒ දහම අහලා පුළුවන් තරම් ජීවිතයට සම්බන්ධ කරගෙන දක්ෂුණොතින් තමයි පින්නතුනි ඇත්තටම අපි ලැබපු මේ ජීවිතයේ ප්‍රතිඵලය අපට ලැබුණා වෙන්නේ. සාමාන්‍ය ලෝකෙ මිනිසු කෙනෙකු විදියට අම්මට තාත්තට සලකලා ස්වාමීන් වහන්සේ කෙනෙකුට සාමාන්‍ය විදියට සැලකුවට විතරක් අපි ජීවිතේ නියම ලෙස ප්‍රයෝජන ගන්නා වෙන්නේ නැහැ. ඊට වඩා ඉදිරි ගමනක් අපි යන්නට ඕන. ප්‍රඥාව දිනු වෙනවා කියන්නේ ඒක. අන්න ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ අපට මඟ පෙන්වන්නේ. ඉතින් ඒ සඳහා අපි අප්‍රමාදීව කටයුතු කරන්නට අපි අදිස්ථාන කරගනිමු. ඒ සඳහා තෙරුවන් සරණින් ඔබ හැමට නිදුක් නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද අපි මේ සාකච්ඡා කරපු අඟුලිමාල සූත්‍රය සහ ඊට අදාළ කරුණු ආශ්‍රයෙන් පින්නතුන්ට ගැටලු තියෙනවා නම් අහන්නටත් පුළුවන්. අපි දැන් මේ සාකච්ඡා කළේ සංඛාර කියන කී අවස්ථා කීපයක් තියෙනවා. සංඛාර සංඥා කියන දෙක මෙහෙමයි. දැන් බොහෝ වෙට දැන් සංඥා මරීචී උපමා සංඥා කියලා කියනවා. සංඛාරා හදල උපමා කියලා කියනවා. සංස්කාරය හරියට කිහෙල් ගහක් වගේ කියලා කියනවා. හරියක් නැහැ කියලා. සංඥාව කියලා කියන මිරිඟුවක් වගේ කියලා. මිරාජ්‍යයක් වගේ කියලා. ඒතොර මෙහෙම කිව්ව ගමන්ම කෙනෙකුට හිතෙන්නේ මේ දෙකම දුරු කරන්න ඕන නේද කියලා තමයි හිතෙන්නේ. අවිද්‍යාවෙන් හටගන්න අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා එකක් තියෙනවා. පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර කියලා සසරට යන සංස්කාරයක් තියෙනවා. අන්න ඒ සංස්කාරය තමයි දුරු කරන්න කියලා බුදුදහමෙන් කියන්නේ. හැබැයි තවත් සංඛාර සංඥා තියෙනවා, වඩන්න ඕන සංඥා සංඛාර තියෙනවා. චේතනා තියෙනවා. ඒ මොනවද? ඔය ගිරිමානද සූත්‍රයේ තියෙන්නේ දස සංඥා කියලා. අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බලෝකී අනිබිරත සංඥා, සබ්බ සංඛාරයේසු අනිත්‍ය සංඥා, ආනාපාන සති කියලා සංඥා සහ සංඛාර වලට සම්බන්ධ අවස්ථා 10ක් ගැන කියනවා. අන්න ඒ සංස්කාර අපි වඩන්නට ඕන. සසරින් නික්මීමට හේතු වන සංඛාර ඒක දුකයි කියලා කියන්නේ. ඒක සසරින් නික්මීමට උපකාර වන සංස්කාර විදිහට සැලකන්නේ. ඒ නිසා අපි අනිත්‍යතාවයෙන් බලනවා නම් ඒකත් කර්ම තමයි. හැබැයි ඒ කර්ම අර මුලින් කියපු කර්ම වලට අහු වෙන්නේ නැහැ. ඒ තුන නෙවෙයි. මේ කර්ම වලට කියන්නේ සුදුත් නොවන, කළුත් නොවන කර්ම කියලා කියන්නේ. ඒ නිසා නොසිතා ඉන්න කියලා බුදුදහමේ නැහැ. බුදුදහමේ කියන්නේ නා චින්තියන්තෝ පුරිසෝ විශේෂ මදිගච්ඡති කියලා. නොසිතා ඉන්න පුද්ගලයා විශිෂ්ටත්වයකට පත් වෙන්නේ නැහැ කියලා. දැන් සමහර භාවනා උපදේශකවරු කියන්නේ මොකක්වත් හිතන්න එපා කියලා. නොසිතාම ඉන්න කියලා හිත හිස් කරගන්න කියලා. බුදුදහම එහෙම කියන්නේ නැහැ. සැබෑ බුදුදහම එහෙම කියන්නේ නැහැ. බුදුදහමේ කියන්නේ සංඥා සංඛාර වඩන්න ඕන පැත්තක් තියෙනවා. අන්න ඒ පැත්ත අපි වඩන්නට ඕන. ඒ පැත්ත වැඩුවොත් තමයි මේක රැස් කිරීමක් නෙවෙයි. මේක අස්කිරීමට හේතු වෙන ශක්තියක්. ඒ ශක්තිය මේ දුකෙන් නිදහස් වීමට හේතු වෙන ස්කිල් එකක් ඒ. ඒක අපට බරක් නැහැ. දැන් අපිට අධ්‍යාපන සුදුසුකමක් ලැබුවා කියලා හෝ ඩ්‍රයිවිං පුරුදු වුණා කියලා හෝ අපිට ශරීරයට එක වෙහෙසක්ද? බරක්ද අපට? නෑ නේ. ඒක අපේ කුසලතාවයක් නේ. ස්කිල් එකක් නේ. ඒකෙන් අපේ ජීවිතය පහසු වෙනවනේ. අන්න ඒ වගේම තමයි මේ ලබන දර්ශනය තුලින් ඇතිවන දේන් යමක් රැස් කිරීමක් නෙවෙයි. මේක තමන්ගේ හිසේ තියෙන මහා බර නිදහස් වෙන්න තමන් ඇති කරගන්න ශක්තියක් මේක. ඒ චේතනා අපි දිනු කරගන්නට ඕන. අනිත්‍යතාවය ගැන හිතන මොහොතක් පාසාම යම්කිසි විදියක සංඥා සංඛාර දිනු වෙනවා. හැබැයි ඒක තමන්ට හිතට වෙහෙසක් නෙවෙයි, ඒක බරක් නෙවෙයි. ඒ හිතන හැම මොහොතකම තමන්ගේ හිතේ තැම්පත් වෙලා තියෙන මහා බර ටිකක් ටික ටික අස්සෙනවා. මෙහෙම අනිත්‍යතාවයෙන් හිතන තමන් ගැන ලොකු වරදක් කරපු කෙනේ, තමන් අකමැති දෙයක් කරපු කෙනේ ගැන මතක් වෙනකොටම ඒකත් අනිත්‍යතාවයෙන් බලනවා. අර වෙන දෙයක ගැන හිත හිත වෙහෙසට පත් වෙච්ච එක දැන් අනිත්‍යතාවනේ. මං කොච්චර දුක් විඳද මේකෙන්? මේක මේ නිරුද්ධ වෙච්ච දෙයක් නේද? මං නැවත නැවතත් උපදවාගෙන මේ දුක් විඳින කියලා. දැන් අපි තමන්ට මොන හරි තමන් අකමැති දෙයක් කරපු කෙනෙක් ගැන හිතනකොට තමන්ට දුකක් නේ ඇත්තේ මේ වෙලේ. ඇතැමිට ඒ සිතන මොහොතේ ඒක නෑක දන්නේවත් නෑ. ඒක නෑ ඇතැමිට සින්දුවක් අහහ, ඇතැමිට ඩාන්සින් එකක් කර කර ඉන්නේ, පාටියකට ගිහිල්ලා ඉන්නේ, අපි මෙහෙ පිච්චි ඉන්නේ. අහවල මට බැන්න අර කට්ටිය මැදදී බලන්න කිව් එක කීකි, අනිත් ඇත් එක කීකි. අපි මෙහෙ ඒ බර එහෙම දැන් මේ අපි අරන් ඉන්නේ. ඇතැම් ඉඩේට නැත්නම් ඒක සම්පූර්ණයෙන්ම අමතක කරලා තියෙනවා. ඇතැම්ිට සමහර අය අපිත් එක්ක හැසිරෙන වෙලාවල් වලදී සමහර අය කරන කියන දේවල් අපට වරද විදිහට පේනවා. ඒ අය එක හිතලවත් නැහැ ඇතැම්ිට. අපි මේ සංස්කාරය අරගෙන පින්නතුනේ මානසින් දුක් විඳිනවා. පින්නතුනේ අපි මෙවැනි සම්බුද්ධ ශාසනයක් ලැබුවේ මේ දුක් විඳින නෙවෙයි. අපි මේ ජීවිත කාලෙත් බලන ඔබ කොච්චර දුක් විඳදනේ. ඉගෙන ගන්න විභාගවලට සමත් වෙන්න පාඩම් කරන්න ඔබ කොච්චර රැ නිදි බලාගෙනනේ පාඩම් කළාද ඒ කාලේනේ ප්‍රැක්ටිස් කරාදනේ. ඉතින් ඒව කළා ඔබ මේ තත්ත්වයට ආවේ තවදුරටත් දුක් විඳින්න නෙවෙයි. ඔබට මේ රැකියාවෙන් පුළුවන්කම තියෙන්නේ ඔබට මාසික වැඩුවක් ලබන එක විතරයි. පින්නතනේ ඔබට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ මේ ධර්ම ඉගෙන ගත්තොත්. ඒ නිසා අර පහසුකම් ටික ලබලා මේ දර්ශනය ඔබ පුළුවන් තරම් ජීවිතයට සම්බන්ධ කරගන්නට ඕන. එහෙම නොත් තමයි ඔබ ලෝක දෙකම ජයගත්තු කෙනෙක් බවට පත් වෙන්නේ. සාමාන්‍ය අනිත්‍යගේ ලෝකයක් ජයග්‍රහණය කරන ගමන් ආධ්‍යාත්මික ලෝකයක් ඔබ ජයග්‍රහණය කරපු කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි එහෙම කරන්න තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. ඔබ එදිනෙදා කරන කටයුතු අතපසු කරන්නේ නැහැ. එමෙන්න මෙතෙන්දි සමහර අය පටලවා ගන්නවා. දැන් මේ බණ බානාවට නැඹුරු වෙච්ච සමහර අය ගැඹුරු බණ අහනකොට අර ගෙදර එදිනෙදා සාමාන්‍ය කරපු වැඩ කරන්නයි ඊට පස්සේ අතු ගාපු වැඩ, රෙදි හොදපු ඒවා, වාහනේ හොදපු ඒවා කරන්නේ. පින්නතුනි මේවා වඩන්න වඩන්න තවත් තමන් ඒවා කරන්න ඕන. වෙනද ඔබේ වාහනේ විතරයි නම් හේදුවේ මහත්යේගේ වාහනේ, නෝනගේ වාහනේත් එක්කම හොදන්න ඕන මේක ලැබුණට පස්සේ. ගෙදර ඔබේ කාමරේ විතරයි නම් කලින් හේතුව ඔබ අනිත්යාගේ කාමරත් එක්කම සුද්ධ පවිත්‍ර කරන ඒවා කරනවා. මේක තමයි පින්නත නිදහමෙන් ලැබෙන ආස්වාදය තමන්ට. ඒ නිසා මේව කරන්න කරන්න හිතන්න එපා තමන් අනිත් අයගෙන් කැපිලා පේන කෙනෙක් කියලා. තමන් අනිත් අයත් එක්ක සාමාන්‍ය කෙනෙක් බවට පත් වෙනවා. තමන් එදිනෙදා ජීවිතේ ඉතාම ප්‍රායෝගික ජීවිත ගත කරන කෙනෙක් බවට පත් වෙනවා. වෙන දැතැමිට ඔබ මේ දේවල් කරලා ඉස්මතු වෙන්න උත්සාහ කළේ. දැන් ඔබ ඒව කළ නිහඬව ඉන්නවා, නොකර වගේ ඉන්නවා. ඒ අය ධන්නේවත් නැහැ කරාද කියලා. අන්න ඒ මට්ටමට පින්නතුනේ එන්නට ඕනේ. මොකද මේ ධහමේ ඉන්න මොකද වෙන්නේ? සක්කාය දිට්ඨිය එන්න එන මඩු වෙනවා. වෙන දැට ඇතැම් විට අර දේවල් කළා කියනවා, මං අහවල් දේ කරා කියලා කියනවා. දැන් පින්නතුනේ ඒව කළා සමන් නොකරපු කෙනෙක් වගේ නිහඬවම ඉන්නවා. අනිත් කෙනෙකුට පින් අනුමෝදන් වෙන හැරි හිතේ සතුට දිනු වෙන හැරි කියන අවශ්‍යචනාදී කියනවා. නොකියම ඉන්නේ නැහැ. නමුත් පින්නතුනේ මේ හැම දෙයකම අවසාන ප්‍රතිඵලය තමයි අපේ සක්කාය දිට්ඨිය එන්න එනම අඩු වෙන්නට ඕන. මේක තමයි අපට තියෙන ලොකුම ප්‍රශ්නේ. ලෝභයම නෙමෙයි ප්‍රශ්නේ. තමන් කියලා පුද්ගලයෙක් ඉන්නවා. එන්නේ පුද්ගලයා ඉස්මතු කරගන්න නිතර දරන උත්සාහයක් අපි තියෙනවා. මෙන්න මේක තමයි අපට තියෙන ලොකුම අසනීපය. මෙන්න මේක පින්නතුනි ටිකෙන් ටික අපි අඩු වෙනවා මේ ධහමගේ අපි ඉන්නකොට. ඒ නිසා අපි පින්නතුනි වඩා වඩාත්ම ධහමෙන් ඉදිරියට යනකොට අනිත් අය ගැන අපි මීටත් වඩා කරුණික වෙනවා. හැම දෙනා තුළම පින්නතුනි නොඑක් විදිය හොඳ ගතිගුණ වගේම අඩුපාඩුත් තියෙනවා. ඒ අඩුපාඩු ඇති වෙන විවිධ හේතු තියෙනවා. ඇතැමිට අසනීප වෙන්න පුළුවන්, සසර දෝෂ වෙන්න පුළුවන්, ඒ ඉන්න පරිසරය නිසා වෙන්න පුළුවන්. අපි ඒ ගැන හිතලා පින්නතුනි හැකිතාක් දුරට අනිත් අයට අනුකම්පාව දක්වනවා. ඒ වගේම පින්නතුනි ඉහළම මට්ටමින් තමන් අනිත්‍යතාවය දකිනකොටම හොඳවත් නරකවත් නෙවෙයි බලන කෙනෙක්ගේ දකින්න කොටම පුද්ගලයා ගැන අනාත්මතාවයෙන් බලන්න. අනාත්මතාවයෙන් බලපු ගමන් ඔක්කොම ප්‍රශ්නේ කිවරේ. එතෙන්ට එනකන් තමයි පල්ලේ හැමට්ටමෙන් අනේ මගේ මේ දරුවෙක් වගේ මට උදව් කරපු කෙනෙක්ගේ ඔක්කොම අම්මා තාත්තා ඔක්කොම බලන්නේ පල්ලේ හැමට්ටමේදී. ඉහෙලට යනකොට කෙනෙක් දිහා බලනකොට අනාත්මතාවයෙන් බලනවා, නැත්නම් අනිත්‍යතාවයෙන් බලනවා, නැත්නම් දිත්තේ දිට්ටමත් අන් විදියට මේ රූපේ දැකව මොහොතේ හටගත්ත එතනම නිරුද්ධුනා කියලා ඉහෙලම දර්ශනයෙන් තමයි බලන කෙනෙක් බවට පත් වෙනවා. ඒක තමයි ප්‍රඥාව විහිළම් මට්ටම. එහෙම දකින දකින පින්නතුනේ අපි හුඟක් නිහඬ වෙනවා. උපේක්ෂා සාගත වෙනවා. වෙනදා අපි කරපු විවේචන හුඟක් අඩු වෙනවා. අපි පින්නතුනේ නැති පුද්ගලයේ අනාත්ම ස්වභාවයක් ආත්ම කරගෙන අනිත්‍ය වූදයක් නිත්‍ය කරගෙන තමයි මෙච්චර විවේචන අපි මේ කළේ. මේ தත්ත්වයේ තේරෙන පින්නතුනේ තමන්ගේ මේ විවේචන හුවාක් අඩු වෙනවා. හැම මොහොතකම බාහිර කෙනෙකුට දොස් කියන යන හැම මොහොතකම තමන්ට තමන් ගැන මද සිනහාවක් පානවා. ඇයි තමන්ට වැරදුනා කියලා. මේ අනාත්ම වූ ස්වභාවය ආත්ම වශයෙන් හිතලයි මේ අපි විවේචන මේ කරන්නේ කියලා තමන් ගැනම හැඟීමක් තමන්ට ඇති වෙනවා. හැබැයි එකින් කියන්නේ තමන් සම්පූර්ණයෙන්ම නිහඬ වෙන කෙනෙක් කියලා තමන් කතා කරන්න පුළුවන් හුවාක් හොඳට සිහිය පිහිටුවාගෙන නුවණින් සිහියෙන් අපට ඒක කරන්නත් පුළුවන්. හොඳයි, පින්නතුනේ තවත් ප්‍රශ්නෙම තියෙනවා නම් අහන්න. රතුබල මහත්තයා මොනවද ප්‍රශ්න තියෙනවද? චේතන ඇතම කියන්නේ චෛතසික. දැන් දෙපනස් චෛතසික කියන්නේ චෛතසික තියෙනවනේ කිහිපයක්ම. එතකොට චෛතසික දැන් 52 චෛතසික තියෙනවා. දෙපනස් චෛතසික කියලා කියන්නේ එතකොට ඒ චෛතසික, ඒ කියන්නේ ඉමෝෂන්ස් නැත්නම් වොලුෂන්ස් කියලා අපි කියන්නේ. ඒව කුසල තියෙනවා, අකුසල තියෙනවා. කුසල අකුසල දෙකටම නොවන ඒවා තියෙනවා. දෙපැත්තටම යන ඒවා තියෙනවා. එතකොට අන්නේ චේතනා වලින් අපි මෙතෙන්දි කරන්නේ විශේෂයෙන් කුසල චෛතසික, සෝබන චෛතසික දිනු කිරීම. සෝබන චෛතසික 25ක් තියෙනවා. ඒ අතරින් ප්‍රධානම චෛතසික දෙකක් තියෙනවා, සතිය සහ පඤ්ඤා කියලා. අන්නේ සති සහ පඤ්ඤා කියන චෛතසික දෙක තමයි අපි මෙතෙන්දි විශේෂයෙන්ම දිනු කරන්නේ. ඒ නිසා චෛතසික හැම එකක්ම නැති කරන්න කියලා නෑ බුදුදහමේ. චේතනා හැම එකක්ම නැති කරන්න කියලා නෑ. ලෝභය තියෙනවනම්, උද්දච්චය තියෙනවනම්, මානය තියෙනවනම්, ඉස්සා මච්චරිය කුක්කුච්ච විචිකිච්ඡා මේ අකුසල චෛතසික චේතනා ඒව දුරු කරන්න. හැබැයි ඒව දුරු කරන ගමන් සද්ධා චෛතසිකය තියෙනවා, විරිය චෛතසිකය තියෙනවා, සති චෛතසිකය තියෙනවා, පඤ්ඤා චෛතසිකය තියෙනවා. මේව දිනු කරන්න ඕනේ. එහෙනම් හොඳයි පින්තුනි, ස්වාමීන් වහන්සේ ඉතුරු වැඩ කරයි. හොඳයි හැම දිනාටම බොහොම පිං, බොහොම අවධානයෙන්, බොහෝ වේලාවක් ධර්මයේ ශ්‍රවණය කළා. ඉතින් ලාසික සෙනවිරත්න මහත්මයාට, චන්ද්‍රිකා නෝනට උඟා සතුට වෙන්න පුළුවන්. තමන්ගේ මේ ආදරණීය ඥාතීන් විශේෂයෙන් තමන්ගේ අම්මා තාත්තා දෙන්නත් ළඟින් තියාගෙන මේ පින්කම් කරන් ලැබෙන අවස්ථාව තමන්ගේ ජීවිතය ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාවේ පින්තූරයක් වුණත් අරගෙන තියාගන්න. ගාක් වටිනවා. ඉතින් අම්මා තාත්තා එක්ක මම මේ වගේ පින්කම් කළා නේද? ඉතින් මේ ජීවිතයේ මෙවැනි පින්කම් අපට හැමදාම කරන්න වෙන්නේ. ඉතින් මේ කරන අවස්ථාව පින්නතුනි තමයි ජීවිතේම මතක සටහන් වෙනවා. ඒ නිසා මේ පින්කම් අපට පරකු කරන්න බෑ. තවරු 10කින් අපට මේ වගේ පින්කමක් කරන්න බෑ මේ විදිහට. ඒ නිසා මේ ලැබිච්ච මුල්ම අවස්ථාවේදී අපි ඒක කරගන්නට ඕන. අපි අනිත්‍යව ප්‍රමාද කළත් මේ වගේ දේවල් ප්‍රමාද කරන්න හොඳ නෑ. ඒ අම්මා තාත්තා එක්කම තමයි දවසක් භාවනා කරන්න පුළුවන්. එක දවසක් ඒ දවස ගැන තමයි ජීවිත කාලෙම හිතලා සතුට වෙන පුළුවන්. ඔබේ දරුවෝ දෙන්නම විශ්වවිද්‍යාලෙ ගියා කියලා එහෙම සතුටක් ඔබට ලබන්න බෑ ඇත්තෙම. ඒ ලබන සතුටට වඩා සතුටක් ඔබට ලබන්න පුළුවන් මේ අම්මා තාත්තා දෙන්නත් එක්කම දවසක් භාවනා කළොත්, දවසක් සිල් අරන් හිටියොත්. ඒ සතුට, ඒ කුසලය, ඒ පින පින්නතුනි තමන්ගේ දරුවෝ දෙන්නාම මහාචාර්යවරු දෙන්නෙක් වුණාට වඩා කුසලයක් සහ සතුටක් මේකෙන් ලැබෙනවා. ඒ නිසා මේ සතුට ලබන ක්‍රමය ආධ්‍යාත්මික දියුණුව අපට බුදුදහම තුළින් ඉතාම මැනවින් සඳහන් කරලා තියෙනවා. එනිසා ඒ දහම අහන්නට අවස්ථාව ලැබිච්ච ඔබ දෙපළ හුඟක් පින්වත්. ඉතින් මේ හුඟා පහසුකම් අධ්‍යාපනය, මේ හුඟා දේවල් ලැබුවේ ඔබ හුඟා පින්කම් කළා. ඉතින් මේ රටට ආපු, ලංකාවෙන් ආපු අය අතරින් ඔබ හුඟා වාසනාවන්තයි. ඉතින් ඒ ගැන හුඟා සන්තෝෂ වෙන නිතරම. ඒ සන්තෝෂ වෙන ගමම්ම ධර්මයේ පැතුනොත් පුළුවන් තරම් ඉදිරියට යන්න. එතකොට තමයි තමන් වඩාම සාර්ථක වුණා වෙන්නේ. එනිසා දෙන්නම වෛද්‍යවරු වෙච්ච ඕන තරම් මේ රටේ ඉන්නවා. ඒකම නෙමෙයි සාර්ථකත්වය කියලා කියන්නේ. ඒ අතරනොත් තමන් ධර්මයෙන්ුත් ඉදිරියට ගියොතින් තමයි සාර්ථකුණා වෙන්නේ. දෙන්නම වෛද්‍යවරු නෙමෙයි, දෙන්නම මෙඩිසින් ප්‍රොෆෙසර්ලා වෙච්ච ඕන තරම් මේ රටේ ඉන්නවා. ඒක විශේෂත්වයක් නෙවෙයි. ඒ නිසා ඊටත් වඩා විශේෂත්වය තමයි ධර්මයේ තුළිනුත් ප්‍රඥාවෙන් යන්න පුළුවන් ඉහළටම තමයි යන්න බලන්න. ඒක පුළුවන් තරම් දුරට අම්මා තාත්තා ඉන්න කාලෙම යන්න බලන්න. ඒක තමයි අම්මා තාත්තට දෙන ලොකුම දායාදය. ඇයි ඒ? බුදුහාමුදුරු දේශනා කළා අම්මට තාත්තට කොහොමද සලකන්නේ කියලා. දැන් ඔබ හිතන අම්මා තාත්ත දෙන ගුරුවරු මම ડોක්ටර් කෙනෙක් වුණා මං හුඟක් ඉතින් අම්මා තාත්තගේ හිත සතුරු කරා කියලා හිතන්නේ. ඔබ ජයග්‍රහණ වෙලයි කියලා හිතන්නේ. ඒක පින්නතුනේ සාමාන්‍ය ලෝකයා හිතන විදිය. නමුත් බුදුදහම ඊට වඩා වෙනස්. අම්මා තාත්ත ගුරුවරු ඔබ වෛද්‍යවරයෙක් කියන පදනමෙන් නෙවෙයි බුදුදහම තුළ සාර්ථකත්වය කියලා කියන්නේ. එහෙනම් කොහොමද? අම්මා තාත්තගේ ළඟ ශ්‍රද්ධාව, පරිත්‍යාගශීලීත්වයේ සීලය, ප්‍රඥාව මේ ගුණ තිබුණා නම් ඊට වඩා තමන් ඉදිරියට ගියා නම් අන්න ඒකයි සැබෑ සාර්ථකත්වය කියලා කියන්නේ. එහෙම ඉදිරියට යන්න බැරි නම් අඩුම ගානේ ඒ අම්මා තාත්තගේ මට්ටමට හරි එන්න කියලා කියන්නේ. අන්න ඒ ක්‍රමයෙන් තමයි අම්මා තාත්තට සැබෑ ලෙසම තමන් සැලකුවා වෙන්නේ. හොඳයි පින්නතුනි, හැම දිනාටම තෙරුවන් සරණයි. අපි ඔබට ආශිර්වාද කරනවා මේ සිද්ධ කළාවු පින් කමේ ආනිසංසයෙන්. තමන්ගේ ආදරණීය දෙමව්පියන් දෙදෙනා, ලසික මහත්මයාගේ ආදරණීය අම්මා තාත්තා, තිස්ස සිනිවරත්න මහත්මාත්, ඒ වගේම සිනිවරත්න මාතාවත්, ඒ වගේම චන්ද්‍රිකා නෝනාගේ ආදරණීය මෑණියන් ඇතුළු ඒ හැම දිනාටම ආශිර්වාද වේවා. තව තවත් නිරෝගීව මේ දරුවන්ගේ අප උපස්ථාන ලබන්න ඒ දෙමව්පියන්ට තවත් ආශිර්වාද වේවා. පින්කමට සහභාගී වෙච්ච මේ හැම දිනාගේම ජීවත් වෙන මව්දෙමව්පියන්ට මේ පින්කම ආශිර්වාදයක් වේවා. මියගිය ඇත්තන්ට මේ පින්කම පුණ්‍යානුමෝදනා පිණිස හේතු වේවා. ඔබ හැමටත් මේ උතුම් පින උතුම් නිර්වාණාබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා හැම දිනාටම. තෙරුවන් සරණයි. ඉදං මේ ඥාතවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සෙන්දියා ඉත්තවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සෙන්දියා එත්තවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සෙන්දියා.